අපි සාකච්ඡා කරන්න හිතාගත්ත පසුගිය සතියේ පසුගිය මාසේ මහා වච්ච සූත්‍රය මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ පරිභාෂික වාක්‍ය. මේ සූත්‍රයේ හැම කාරණයක්ම හිතට ගත යුතු වෙනවා අපි අධිෂ්ඨාන පූර්වක වෙන්නට. මේ ධර්ම සාකච්ඡාව අපි සිහිපත් කරගන්නේ හැමතිස්සෙම ආරාධනාවක් පමණයි අපට පරම සත්‍ය අවබෝධය කරගන්නට පිළිවන්. එතකොට ඒ සඳහා අපි ඉවත් විය යුතු වෙනවා බොහෝ අදහස් වලින් අප සතුව තියෙන මත මතාන්තර වලින්, අප සතුව තියෙන අපම හිතාගෙන තීරණය කරගත්ත දේවල් වලින්. එතකොට ඒ මාර්ගයට පිවිසෙන්නට නම් අපි තව කෙනෙකුගේ අදහස් අරගෙන මුලයට තවත් මතක රාශියක් දැනුම් ගබඩාවක් එකතු කර ගැනීමක් නෙවෙයි කරන්නේ. තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරලා දැකලා අහලා බලලා කියලා අපි එක් කරන්නේ. උන්වහන්සේ කියලා තියෙන දේ මොකද්ද? ඒ දේ තේරුම් ගන්නවා. එතකොට තව තැනක තව විදිහකට තියෙනවා නම් එතකොට ඒ විලාසෙට සාකච්ඡා කරනවා කියනවා. මෙහෙම මම තව තැනක මෙහෙම අහලා තියෙන බුදුහාමුදුරු කිව්වයි කියලා එක්කගේ පුජ්‍යලයා කියපු ජාති නෙවෙයි තථාගතයන් වහන්සේ වූ ඒ සත්‍ය අවබෝධි මාර්ගයට පිළිපන් උත්තමයන් වහන්සේලාගේ අදහස් පමණක් අපි කියනවා. එතකොට වැඩි අවධානය යොමු කරන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවට. කතා කරන්නා වූ යමක් වැරදි විදිහට කියනවා නම් ඒක සකස් කරන්න ඕන මෙතෙන්දී. මේ පැය දෙකෙන් පස්සේ ඒක වෙන තැනක සාකච්ඡා කළා. ඒක මෙහෙම කිව්වා මෙහෙම මොකද කියන එක තේරුම් ගන්න එපා. මෙතෙන්දී කතා කරලා සාකච්ඡා කරලා විසඳා ගන්නවා තියෙන සැක සංකාටි. බුදුරජාණන් වහන්සේ මම පාළි කොටස ඉවත් කළා. මේක දිග සූත්‍රයක් නිසා පාළි කොටස ඉවත් පරිවර්තනය නොකර බොහෝ විට උත්සාහ ගන්නවා හෙළබස් මේ කතා කරන්නට. තථාගතයන් වහන්සේ රාජගහ නගරයේ වේළුවනාරාමේ කලන්දකින වාපි වැඩි ඉන්නකොට සිදුවෙච්ච සිදුවීමක්. වච්චගුත්ත පරිභාජක පරිප්‍රාජිකයන් සත්‍යාබෝධිය සඳහා උනන්දු වෙන ඇත්තන්ට මොකද්ද සත්‍යක් කියනවා එක නතර කරනවා නම් හොඳයි. ඒ භාග්‍යතුන් වහන්සේ වෙතට ආව ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ එක්ක සතු සම්මිති කතා කළා. නමස්කාර කිරීම සතු සම්මිති කතා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙච්ච ඒ පච්චගුත්ත පරිභාජක බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කියනවා. දිගරත්තා හම්බුතා ගෞතමින සහගතී. බොහෝම කලකට පස්සේ මේ ගෞතමයන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නට මට පුළුවන් වුණා. කතා බහ කරන්න. ඒ නිසා ගෞතමයන් වහන්සේ අපට මේ කුසල අකුසලේ මට කියලා දෙනවා නම් හොඳයි. කුසලේ මොකක්ද අකුසලේ මොකක්ද කියලා. ඒ කියන්නේ මානසික ප්‍රභාස්වර බව වැඩි වෙන දිසා මානසික ප්‍රභාස්වර දේ අඳුර වියන තත්ත්වය. එතකොට තථාගතයන් වහන්සේ ඒ යටි කියන වචනට සංකිටේන පිකෝතේ හම් වච්ච කුසල අකුසල දේශේය මං කියලා දෙන්න පුළුවන් කෙටියෙන් ඔයාට ඕනනම් කුසල සහ අකුසලේ කියන එක. විතරේන පිකෝහන්තිවා වච්ච කුසල අකුසල දේශේය විස්තර වශයෙන් මට ඒක කියලා දෙන්න පුළුවන්. ඒ වුණාට මං ඔයාට අපිච්චිතේ අහං වච්ච සංකිටේන කුසල අකුසල දේශේය මං කියලා දෙන්නම් කෙටියෙන්. මොකද්ද මේ කුසල අකුසලේ කියන්නේ කියලා. ඒක බොහොම වැදගත්. අපි කුසල අකුසලයේ කියලා දන්නවා කියලා හිතන්නේ නැතුව අපි දැන් කන්දෙන් තොර මොකක්ද කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ පරිප്രാජයට කියනවා ලෝකෝ කොවච අකුසල මේ එක එක දේවල් වැඩි කරගන්න ලං කරගන්න ඒවා තමන්ගෙන් බාහිර තියෙන දේවල් වලට සහ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන වින්දන වලට කිජුකමක් තියෙනවා නම් ඒ කිජු වෙන බව බොහොම ඒක අකුසලයක් කියලා කියනකොට මේ පව් කියන කෙනෙවේ කියන්නේ ඒක ඉතාම අදක්ෂ වූ ක්‍රියා ප්‍රතිචාරයක් මනසේ ඇති වෙන බොහොම හොරිය පන්තිය වැඩක් කියන නොදීනු වැඩක් කියන ලෝභය ඇතිවීම නොදීනු කමක් මේ ධර්ම සාකච්ඡා ඉතර මේ වචන සමාන මම පරිවර්තනය කරන්න හදන අපිට තේරුම් ගන්න පමණයි. සංකුසලයේ කුසලයේ කියන වචනේ තියෙන පාරිභාෂිකව අපි පාවිච්චි කරන වචන කියනවා නෙවෙයි හොඳේ. ඒ එහෙමත් කියන්න පුළුවන් අපි ඒක වෙන වෙලාව සාකච්ඡා කරමු. අලෝකයේ කියන එක බොහොම මේ වාසිදායක දෙයක්. සත්‍යබෝධි සඳහා ඒක තමන්ට යහපත සඳහා පීඩන දෙයක් සුපහසු දෙයක්. දෝසෝ කුවච්ච අකුසල මේ ද්වේෂය කියන එක ද්වේෂය කියලා කියන්නේ අමනාපකම් ඇති කරගන්න එක එක එක සිද්ධවීම් ගැන. පුජ්‍යලයෝ පිළිබඳ නෙවෙයි පුජ්‍යලයාට වඩා අපිට ගක්කලා පුජ්‍යලයා සිද්ධවීම් සඳහා තමයි අපිට ද්වේෂය ඇති වෙන්නේ. තමන් ලෝභ කරන වස්තු ගැන ද්වේෂ ඇති වෙන්න පුළුවන් තමන් තෝරන හැටියට ඒ දේ නොපැතුනහම. තමන් ලෝභ කරන රූප හානි වගේ දෙයක් ඒක තමන් තෝරනලාට වැඩ කෙරෙන්නේ නැත්නම් ඒතොර ද්වේෂ කියන එක එතන ඉතොර සිදුවීමට. ඒකත් එතකොට මේ බොහොම මේ නොදීනු මානසික ක්‍රියා ධාමය. එතකොට අදෝසෝ කියන්නේ අදෝස කියලා කියන්නේ එහෙම නොගටෙන් රෙසිස්ටන්ස් එකක් නැති ඉන්න පුළුවන් නම් දේවල් වලට මෝහකොවච්ච අකුසලං මෝහය කියන එකද මෝහය කියලා කියන්නේ මේක මොකද්ද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි ගැතියක් කියන මොකද්ද ඉන්නේ කියලා තමයි අවදීන් නැති කමක් තියෙනවා ඒ මෝහ ගතියත් එතකොට තේරුම් බේරුම් කරගන්න බැරි කමක් ඕම නොදීනු මට්ටමේ ක්‍රියාවලිය යමත් ඒ කාගරි මයික්‍රොෆෝන් එකක් ඕන් වෙලා තියෙන එක ඕෆ් කරන්නත් බුදුසන්න. අමෝහේ ඒ වගේම කුසලය. අපි පස්සේ සාකච්ඡා කරමු. දැන් නැත්තුත් ඉන්න හොඟක් කතා කරන්න තියෙන. ඉතිකෝ වච්චේ මේ තයෝ ධම්මා අකුසලා තයෝ ධම්මා කුසල වච්චේ උඩ මෙන්න මේ තුනක් අකුසලයි තුනක් කුසලයි. ඒකේ කෙටියෙන් මේ බුදුහාම කියන්නේ ඊට පස්සේ ඔන්න දැන් අර ඔය ලෝභ දෝෂ සහ මෝහ කියලා නොදිනු මට්ටමේ ක්‍රියාවලී ටිකක් ඇති වෙනවනේ හිතේ කාගේ හිතේද මේක අප ඇතුලේ මේ නාම රූප සංතතිය තුළ සිදුවෙන දෙයක් ඒක හොඳට මතකයේ තියෙන. අපි හැමතිස්සෙම හුස්මත් එක්ක ඇතුළට ගිහිල්ලා අපි මේක දකින දෙයක් පොතෙන් නෙවෙයි හැමතිස්සෙම අප තුළම දකින්න ඕන මේ නාම රූප ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මෙතනයි කියලා. අහවලා කියලා හිතනවා නෙවෙයි ඒක. පානාති පාතෝ කුවච්ච අකුසලං පානාති පාතා විරමණී කුසලං. සත්ත්වඝාතනයක් කරනවා නම් ඒක අකුසලයි. සත්ත්වඝාතයෙන් අයින් වෙනවා නම් ඈත් වෙනවා නම් ඒක කුසලයි. එතකොට ඒක මතකේ තියෙන්න ඕන අපිට. එතකොට දැන් අපි සාකච්ඡා කරනකොට දිගට සාකච්ඡා කරන අදින්නා දාන තමන්ට කවුරු හරි පැවරුවේ නැති දෙයක් තමන්ට කියලා දුන්නේ නැති දෙයක් ගන්නවා නම් ඒක බොහොම ලාමක ක්‍රියාවක් වැඩක්. අදින්නා දාන වීරමණී කුසලං ඒ තමන්ට නොදුන්න කිසි දෙයක් තමන් සතු කරගන්න හදන්නේ නැත්නම් ගන්න හදන්නේ නැත්නම් ඒක උසස් ක්‍රියාවලියක්. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරෝ කෝ වච්ච අකුසලං. ඒ කාමේසු මිච්ඡාචාර කියන්නේ අපි දැන් දන්නා ඒක මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධ සඳහා වැඩි පාවිච්චි කරන දෙයක් තථාගත ධර්මයන්ව. එතකොට තමන්ට නීතිමය වශයෙන් ආචාර විද්‍යාත්මක වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් අයිති නැති විරුද්ධ ලිංගිකයෙක් එක්ක ඒ ලිංගික ආස්වාදයේ විඳිනවා නම් ඒක නොදියුණු කමක්. ඒකෙන් ඈත් වීම ඒක අපි ඒව පශ්චාත්තා කරමු. ඒකෙන් ඈත් වීම බොහොම දියුණු මට්ටමේ කුසලයක්. ඒතකොට මුසාවාදු කෝවච්ච අකුසල මේ සිදුවෙච්ච නැති දේවල් කතා කරන එක දැන දැන ඒවා කතා කරන එක සිදුවෙච්ච නැත්නම් සිදුනා දේ හැටියට ඒක මුසා කියනක අපි දන්නවා. ඒ බොරු කියනවා කියලා අපි කියන්නේ ඒක නොදිනුකම. මුසාවාදෙන් අයින් වීම බොහොම දක්ෂකමක්. පිසුනා වාචා ඉතින් කෙනෙකුගේ මිත්‍රකමක් අඩු කරන්න මට කෙනෙක් ප්‍රියයි. ඒ ප්‍රිය බව අනිත් එක්කෙනාත් එක්ක තියෙන ප්‍රිය බව අඩු කරාන්ට දෙස සහගත සිටින් කරන මේ කේලාම් කියනවා. ඒක බැක් බයිටින් කියන්නේ ඒ වගේ දාන ඒවා අකුසලයක්. ඒක නොදිනුකමක්. හොඩියේ පන්තියේ වැඩ හොඩියේ පන්තියේ කියනකොට පුංචිලම ඉතිදි හොඳ එහෙමනේ මම කියන්නේ. හරිද? ඒක නොදිනුකමක්. පිසුනා වාචාය වේරමණී කුසලං. ඒ අනිත් අයගේ මිත්‍රත්වයෙන් බිඳහෙලන්න කතා නොකර ඉන්න පුළුවන් නම්, යාළුකම් විනාශ කරන්න කතා නොකර ඉන්න පුළුවන් නම්, ලංවීම විනාශ නොකරන්න හිතා ගන්න පුළුවන් නම් ඒක දක්ෂකමක්. ඒක උතුම් ක්‍රියාවලියක්. ඊට පස්සේ පරුසා වාචා. දැන් වචන පාවිච්චි කරන අපි ඒ වචන අනිත් අයට සිදෙන්ට පාවිච්චි කරනවා නම් ඒක නොදිනුකමක්. පරුසා වාචාය වේරමණී කුසල. ඒ වචන පරිස්සමින් පාවිච්චි කරන්න ප්‍රේමනාප ලෙස අනිත් අය සංසිඳන ලෙස ආදරයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක දක්ෂකමක්. සම්පප්ඵලාපෝ කෝවච්ච කුසල. මේ එලෝ මෙලෝ වැඩනැති කතා බා කර කර ඉන්නවා නම්, සිදුවෙච්ච දේශී දහස් වරායි කතා කරනවා නම්, කතා කරන්නාට සාසන්නන්ට අගයක් නැති කතා, ඒක දක්ෂ සමන්වයක හොඩී පන්ති වල. සම්පප්පලාපා වේරමණී කුසලං. ඒ උහේ කතා කර කර ඉන්න එක නතර කරගන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක්, හැකියාවක්, උතුම් දෙයක්. ඊට පස්සේ අභිජ්ජා. දැන් අර කය සහ වචන වලට ආවද ඒවා පිටට පනින්න જાටි. ලෝකෙට පේන්නේ නෑ මීළඟේ જાටි. ඒ අයන නිසා තමයි ලෝකෙට පේන්න පනින්නේ අනිත් ඒවා. අපි දන්නවා සාම්ප්‍රදායික වශයෙන් මේ කතා කරන්නේ මොනවද කියලා. හොඳද? ඒක අපි දන්නවා ඒකට. අභිජ්ජා කෝවා වච්ච අකුසල. ලෝභ සහගතව සිටුවට එන දේවල් ගැන චිත්‍ර රූප මව මව ඒවා රස විඳින්න හදනවා නම් හිතෙන් සංකල්ප මව මව. ඒ අභිජ්ජා කියන එක ලෝභ සහගතව කල්පනා කිරීම. සිතේ පිළිරු මවගෙන කතන්දර ඇති කර ගැනීම කියන්නේ. ඒක හොඩී පන්ති වල. අනභිජ්ජා කුසලං. එහෙම යමක් දැකලා ඒක ආසාවෙන් තමන් තියාගන්න කතා සිතේ කතාවක් හදන්න නැත්නම් ඒක දක්ෂකම. ව්‍යාපාද කිව්වේ අර දෝෂ කියන එක තමයි. ගැටෙනවා කියන එක. ගැටීම් මනසක් තියෙන එක. අමනාප මනසක් ඇති කර ගැනීම ඒක දක්ෂකමක් නෙවෙයි. අභ්‍යාපාදෝ කුසලං. එතකොට අභ්‍යාපාදික කියන තත්වයට ඉන්න පුළුවන් නම්, ගැටෙන්නේ නැති ඉන්න පුළුවන් නම්, මනසින් අමනාපකම් මනසින් ඇති කරගන්න තින්න පුළුවන් නම් ඒක කුසලයක්. මිච්ඡා දිට්ඨිකෝ වච්ච අකුසල මේ ලෝකේ පිළිබඳ නොදන්නා දේ ගැන තීරණ අරගෙන ඉන්නේ ඒක. හරියට නොදැන තීන්දු විනිශ්චය කරගෙන ඉන්නේ ඒක. ඒ දිගට කතා කරන්න පුළුවන් දෙයක් කෙටියෙන් කියන්නේ එහෙම ලෝකයේ තියෙන තත්ත්වයන් පිළිබඳ සත්ත්ව පුජ්‍යල ප්‍රපයතුම් පිළිබඳ විශ්වය පිළිබඳ මතිමතාන්තර පිළිබඳ නොදිනු අදහස් තියෙනවා නම් ඒවට මත් ඒවට තද්දට අල්ලාගෙන ඉන්නවා නම් ඒක අකුසලයක්. සම්මාදිට්ඨි කුසලං යහපත් ලෙස හරියට දැකලා පැවැත්මේ ස්වරූපේ මූලික ස්වරූපයකයි මේ සම්මේ කියනවා කියලා ඒක අපි තථාගත ධර්මයට අනුව අපි තථාගතයන් වහන්සේට ආදරය කරන්නන් හැටියට අපි දන්නවා ඒක මෙහෙමයි කෙරෙන්න ඕනි කියලා. ඒක සම්මාදිට්ඨි කියන වචනේ ඉගෙන ගත්තා අපි. ඒක කුසලං. එතකොට දැන් මේක බුදුහාර කෙටියෙන් කියන්නේ වච්චෙට. මේ සුත්ති තාම වටින අවසානේ දක්වා. යතෝකෝ වච්ච බික්කුණෝ තණ්හා පහිනා. සත්‍යාබෝධය කරගෙන යන කෙනෙකුට දැන් අර කීප දෙකට හරක්පසින් වෙනස් විදිහකට බුදුහාර ඊළඟට කියන්නේ එතකොට එයාට. යම් වෙලාවක යම් තත්පරේ මාර්ගයේ පිළිබඳ ගමන් කරමින් සිටින ඕනෑම අවධියකදී අවස්ථාවකදී ඒ සත්‍යාබෝධය කරන්නාගේ තණ්හා කියන එක අපි දැන් තණ්හා කියන එකට අපි ඉගෙන ගන්න මදිකමක් තියෙනවා. මේ මදි බව නතර වෙනවා නම් මට මදි මේක තිබුණොත් හරි කියලා හිතෙන එක මට මේක තිබුණොත් මීට වඩා හරියයි කියලා හිතෙන එක නතර වෙච්චි තැනදී පහීනා හෝති සම්පූර්ණ නතුරු දහන් වෙච්ච වෙලාව උච්චින්න මූලා ඒකේ මුලින්ම මුල් එක්කම ඒ පැලේ උදුරලා අයින් කළාම තාලාවත්තු කතා හරියට තල් ගහක පොල් ගහක මේ ඉන්දි ගහක ඒ වගේ පාම් ට්‍රීස් කියලා කියන තාල වර්ග කියලා කියන්නේ ඒ වගේ ගහ කරටිය කපලා දැම්මා වගේ අනභවං කත අතුරුදහන් වෙච්ච කියලා එයා ආයතින් අනුපාද දැම්මා. මීට පස්සේ ඒක ආයෙන්නේ නැහැ. එතකොට ඒ මදි කියන සත්‍යය ආයෙන්නේ නැහැ. එයාට දැන් ඇත්ති කියලා ඒ තත්ටි නතරලා ඉන්නේ. එතකොට මොකද කරගන්න දෙයක් නැහැ ඊට පස්සේ ඕනේ නැහැ කියලා. එහෙම නහම සෝහෝ හෝති භික්ඛු අරහං කීනාසවෝ ඒ ඇත්තා සත්‍යාබෝධයේ ගමන් මාර්ගයේදී එයා සුදුස්සෙක් බවට පත් වෙනවා. එයාගේ රහස් කියලා જાතියක් නෑ අතුරුදහන් වෙලා. විශ්වයේ ඒක උට අර වතුර බින්දුවක් මුහුදට දීවනා වගේ අට කතන්දරයක් නෑ කියන තාය. වතුර බින්දුවයි මුහුදයි දෙක එකක් එයාට වෙන මේකක් විදිහට පේන්නේ නැති සත්‍යයට. කීනාසව අර ලෝභ දෝෂ මෝහ වගේ જાති ආයේ එහෙන් මෙහෙන් හිතට ඇතුළු වෙන්න බලන්නේ නැහැ. මොකද එයාගේ හිතක් කියලා එකක් එයාට ඊට පස්සේ මේ වට කරගත්ත හිතක් නැහැ. ස්ත්‍රී හිත පුරුෂ හිත කියලා මම විස්තර කතා කරන්නේ මම සූත්‍ර විතර කියනවා. එතකොට මුසිතව එයා කරන්න ඕන භාවනා ටික දැන් කරලා හමාරන කරන්න මොනහරි වැඩ පිළිවෙලක් තථාගතයන් වහන්සේ කියනවා මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි කියලා ඒව කරලා ඉවරන ඕහිත බාරු මේ ලොකු බරක් ඔළුවේ අරගෙන ආව වගකීම් මේකයි මේකයි කියලා ඔක්කොම පැත්තකින් තියවා. ආයි වග කියන්න දෙයක් නැහැ. වග කියනවා කියලා කියන්නේ මම මේකට මට මෙහෙම ඩියුටියක් තියෙනවා මෙහෙම ඩියුටියක් තියෙනවා කියලා ඒක හිතෙන්නේ නැහැ. ඊට පස්සේ කරුණා මෛත්‍රිය තියෙන ඉච්චරයි ඒකට. මේ ලෝකෙ මෙහෙම ඉන්නතොත් මන් නැතු මෙහෙම කොහොමද ඒවා එන්නේ නැහැ. මොකද මම කියන එක නා අතුරුදහන් වෙච්ච ගමන්. අනුපද්ද සදත්තු ක්‍රමානුකූලව තථාගතයන් වහන්සේ කියලා දුන්න විදියට මේක දැකලා තියෙනවා මොකද්ද පරමාර්ථය කියලා තේරුම් අරගත්ත වෙලාවට පරික්ඛීන භව සංයෝජන විශේෂ පුජ්‍යලෙක් හැටියට එක්තරා පුජ්‍යලෙක් හැටියට පුජ්‍යලියක් හැටියට හරි ඉන්ටෝන කියන පැවැත්මේ ඒ අවශ්‍යතාවයේ අයින් වෙලා ගියා දිය වෙලා ගිය වෙච්ච සම්මදඥා විමුක්ත හරි තැනගෙන විමුක්ත වුණාම මේ දුක්ඛන්දරා ඒ එහෙම එක්කෙනා සම්පූර්ණ වෙනවා. ඒතර බුදුහාම කියන මෙහෙම වුණාම එයා සම්පූර්ණ හරි කියලා. ඊට පස්සේ කියන මා හිතනවා අපි එතන නැතර කළා සාකච්ඡා කළා මේ මේ කියපු දේ පිළිබඳව ලෝභ දෝෂ මොහ ඊට පස්සේ අර 10ක් ගැන කතා කළා ඊට පස්සේ පරික්ෂණ බව සංයෝජනේ අහවලා අහවර් කරන කතාවක් කිව සත්‍ය අවබෝධය ওই කාරණා තුන පිළිබඳ විතරක් අපි සාකච්ඡා කරමු මේ ධර්ම සාකච්ඡාවට කරුණ අපට කියලා දෙන්නට අලුතින් ආවැත්තු ඉන්නවනේ එයත්න්ටත් මේ මාර්ගය උත්තර කරලා දෙන්නට අපි ඉත හැමදාම කතා කරන දේ කරන්නේ නිසා හැමෝම මේ ධර්මයේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව එක කරුණ පිළිබඳ සාකච්ඡා කරන්න සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සම්මා සම්බුද්ධ සරණයි සතිතුමානි සතිතුමා යෝජනා කරා වගේම අපි සාකච්ඡාවේ ප්‍රථම සාකච්ඡාවට කොටස දෙකෙම දැන් වැඩි ඒ සාකච්ඡාව සතිතුමා තුවා වගේ අපි කොටස් තුනකට කඩාගෙන පළවෙනි කොටසේදී සාකච්ඡාවට ගමු ලෝභය අලෝභය ද්වේෂය ඒ ලෝභය අපසලයක් අලෝභය සමයන මුල කොටස පළවෙනි කොටසට දෙවෙනුවට ගත්තා වුණාද දසකුසලේ සම්බන්ධ කොටස දෙවෙනිට තරගෙන කතා කරමු මම කැමති චිත්‍ර මහත්මියසලෙම වෙන්න පළවෙනි කොටස සම්බන්ධයෙන් ලෝභය අලෝභය ඒ වගේම මෝහය අමෝහය ඒ කොටස සම්බන්ධයෙන් අදහසක් කෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් සර්. දෙවන සර්ණයි හැමදෙනාටම ඇත්තටම හැමදාමත් වගේ සතිපිතුමා කතා කරනකොට බොහොම සංසුන්ව අහගෙන හිටියාම හිතට ආවදී තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්ම මොනතරම් පිළිවෙලකට දේශනා කරලා තියෙනවද කියන එක මුලින්ම. දැන් එතුමා අපිට මුලින්ම කියලා කිව්වේ මේ ලෝභය ද්වේෂය කියන එක අකුසලයක් වෙන්නේ වැරදක් වෙන්නේ කොහොමද කියන එක අපි සාමාන්‍ය විදිහට හිතලා බැලුවොත් දැන් වැඩිපුර අපි ගැඹුරට යන්නේ නැතුව සාමාන්‍ය විදිහට හිතලා බැලුවොත් මේ නිවීම කියන එක මේ හිතේ නිවීම කියන එක ඇති වෙන්න යම් කිසි කෙනෙක්ගේ හිත තුළ තද ලෝභයක් තියෙනවා නම් ඒ පුද්ගලයා නිවිච්ච පුද්ගලයෙක් කෙනෙක් කාටවත් නෙමෙයි ඒක ඇත්තටම මට හිතෙන විදිහට තේරුම් ගන්න පුළුවන් තමාටමයි දැන් තමන් තුළ යම් කිසි තද ලෝභයක් යම් කිසි දෙයකට මොනම දෙයකට හරි තියෙනවා නම් එවැනි හිතක නිවීමක් තියනවාද ඒ වගේම ද්වේෂය කියන එක තවත් කෙනෙක් එක්ක හෝ දෙයක් එක්ක හෝ සිද්ධියක් එක්ක හෝ යම් කිසි විදියක ලොකු තරහක් තියෙනවා නම් හිත ඇතුලේ නලියන ගතියක් තියෙනවා නම් එවැනි හිතක නිවීමක් තියෙන්න පුළුවන්ද කියන එක තමයි හිතට ආවේ ඉතින් තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට අපි පඩිපෙළක නැගෙනා වගේ අපිට මේ නැගගෙන යන ගමනේ පළවෙනි පඩි විදියට වගේ පෙන්වලා තියෙන තැන කියලා හිතුණා. ඒ ආදී වශයෙන් අපිට සාමාන්‍ය විදියට මේ සම්මුතිය දිහා බලලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි ධර්මයේ අටානුව අපිට සත්‍යචිතුමා ඒ සූත්‍ර අනුසාරයෙන් පැහැදිලි කරා. දැන් මේ දේවල් තමන් තුළින් දැකීමේ උත්සාහයක යෙදෙන එක අපිට පැවරලා තියෙන කටයුත්ත. මොකද අපි බුදුන් වහන්සේ හම්බෙලා තියෙනවා. ඒ හම්බෙලා තියෙන නිසා උන්වහන්සේ කියපු දේ තේරුම් අරගෙන ඒ දේ මේ පුද්ගලයා තුළත් සිදුවෙනවද කියන එක දැකීමේ උත්සාහයක යෙදීමයි අවශ්‍ය කියන එක තමයි තේරුම් අරගෙන තියෙන දැනට. ඉතින් හොඳටම තේරෙන දේ තමයි මේ පොඩි තරහක් ආවත් භාවනාවකට වාඩි වෙලා භාවනාවේදී හිත එකඟ කරගන්න පුළුවන් කමක් නැහැ. පුදුම විදියට ඒ උස්සේ දුවනවා, දඟලනවා හිත. පැය භාගෙ විනාඩි 45 වාඩිලා ඉන්නවා. ඒ ඉඳලා තාමත් අර සිදුවෙච්ච ඒ සංඥාවේ ගත්තපු එක ඔස්සේම දුවන හිතක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි සාමාන්‍ය විදියට තේරුම් ගත්තොත් ඒක තමයි කියලා හිතෙනවා අපේ මූලිකම පඩිපිලේ මුල් පඩි දෙක කියලා වගේ තේරෙන්නේ. ඒකම ඉහළට අනේක අපිට මං හිතන්නේ කතා කරන්න පුළුවන් වෙයි තවත් පස්සට කතා කරනකොට දැලොත් මහත්මයා නිර්වාණ සරණයි. නිර්වාණ සරණ කියතමන්නේ බොහොම පිං හොඳයි මේ පැහැදිලි කිරීමත් විදිහට අපිට එනනම් අපි තේරුම් ගන්න මේ ලෝභය ද්වේෂය මෝහය කියන ආකාරයෙන් මොන විදිහේ සිතක් පහළුණාද එතන තියෙනම මේ සංසාර ගමන ගෙන යනව අකුසල සාගත සිතක් එහෙමනම් අකුසලයක්මයි කියන විදිහට තේරුම් ගන්න පුළුවන් අපිට අපේ සම්සම පුදුලිකත් දෙකෙන් උන්ට අපි දන්නවා සියුම් හෝ උංචි හෝ සියුම් ඉතාම සියුම් හෝ ද්වේෂ සාගත මොහ සාගත රෝප සාගත සිතක් ඇති වෙච්ච අවස්ථාව දත්තොත් ඒක ඉතාමද කියුවාගේ නිවිච්ච හිතක් නෙවෙයි මේ කියන කාරණා අපි ඊගා කොටසට යොමු වුණොත් අර මේ ප්‍රාණඝාතය අකුසලයක් ප්‍රාණඝාතයෙන් වෙන්නේ කුසලයක් ආදී වශයෙන් ඒ රස අකුසල රස කුසල ගැන ඒ වගේ කියවිච්ච කොටසේ මම හිතනවා බොහෝ දේවල් තියෙනවා කතා කරන්න එතන නම් අපි එතන තමයි වැඩි ප්‍රින් බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන පොඩ්ඩක් කතා කරමු ඒකත් මට හිතුණාද මුලින්ම කතා වෙච්ච හත එක්තරා කොටසකට අන්තිම කිවිච්ච තුන අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාද චිකින් එක තවත් තලයකටත් වැටෙනවා කියලා අපි ඒ පිළිබඳ පොඩ්ඩක් කතා කරමු ඇත්තටම මේ ප්‍රාණඝාතයෙන් මම ප්‍රශ්නයක් හිතුවෙන් අහන්නම් මේක මේ මොකද පෞගි දවස්වල දිත් අපිට කරා අවස්ථාවකදී හැමෝම මේ පංචිල්ලෝ හරියට දන්නවද කියලා වගේ තැන්වීමක් ඉතින් ඒක නිවැරදි කරගන්න හිතුනේ මොකද සම බොහෝ විට පංචිල්ල අරගෙන ඒක නැත්නම් පානගතින් වෙන්නේ මේ කියලා අරගෙන තමන් මේ සීල් ගත්තා කියගෙන හිටියට යම් කිසි අවස්ථාවක සීලේ බිනින්න අවස්ථාව සදාල අනිකුත් පසුබිම සියල්ල සකස් වෙච්ච වෙලාවේ තමන්ට ඒ සීලේ නොවිදින්න පුළුවන්කමක් තරමට ඒ සීලේ ප්‍රබලද කියන දේවල් අපිට මේ ජීවිතේ පුදුලික ගුණ කියලා තිනවා. දැන් පානාතිපාත වේරමණී කියලා මේ පංචිල් අරගෙන ආනවචතරකට සම්බන්ධ වෙලා ගෙදර එනකොට මම සාමාන්‍ය සත්තුන් අතපත ගන්න කැමති කෙනෙක් නෙමෙයි. සත්තුන් අතපත ගන්නවන් කැමති නෑ. කකල් හිතුකින් එන දෙයක් සංසාරික පුරුද්දක් හිතු. අත්පත ගන්නවා කැමතිම නෑ. ඉතින් මේ හැබැයි කිසිම සම්පූර්ණ වගේ ප්‍රේශයක් කිනු නැහැ. මේ ඉතින් මේ මෛත්‍රිය ප්‍රදුණා මේ දවස්වල ඉතින් පානත් පාතා පංචිලිත් තරගෙන මේ භාවනා වචන පිටර ගෙදරිනකොට අපි දත්තුත්කම් කාමරේ පුරා කුඹි වෙහලා හරි කෝ කරපොත් වෙවිලා හරි මොකක් හරි එහෙම තත්ත්වයක් තියෙනකොට හිතට එන අදහස් ඒකට ඒකට හිතට ක්ෂණයකට හරි එනවා මොකක්ද මොකක් හරි අරගෙන මුම් මාටලා දාන්නවා වගේ හිතන එහෙම එනවා නා ඒක තත්ත්වේ මොකද්ද එහෙම කරා නම් ඒක තත්ත්වේ මොකද්ද කියන පැහැදිලි ගත්ත සීලේ එහෙම බින්දර දාන්න කරා නම් ඉතින් ගත්ත සීලේ මොකද්ද ගත්ත සීලේ පරමාර්ථය අර අවස්ථාව ඉනකන් නොකර ඉඳින්නද මේ සීල ටක් ගන්න කි මේ පරමාර්ථය ඒක කඩන්නව කැදින්නව ප්‍රතිකඩනව අදන්න පසුබිමක් නැතිවෙනවා හොඳයි එහෙම එහෙමින් එක මේ සීලය කියලා කියන්නේ අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු පුළුවන් කියලා හිතුණා මම කැමති ගෞරවයෙන් යොමු වෙන්න කල්ලාන මිත්‍රයෙකුට බිල්ලු කොහක් නෑ ඔබතුමාට යොමු වෙන්න ඔබතුමා මම දන්න මේ කියන්නේ බොහෝ දල් කක් කරක් කියලා කියනවා ඔබතුමා මේකේ මම කියු පැත්තේ අනිත් පැත්තට කරපු උදාහරණ ඔබතුමා කල්ලි කිව්වා අපිට බොහෝ කලින් ඉඳන් ඔබතුමාට හැම දිනකටම තෙරුවන් සරණයි අවසරයි සත්‍යජිතමනි මම හිතන චිත්‍ර මහත් සත්‍යජිතම ඒක බොහෝ දෙගත් කරුණු කීපයක් මම හිතන්නේ අපිට අවුරුද්දේ මුලින්ම පටන් ගන්නත් එක්කම මේ ආයි අර නිකන් හිතට අල්පෙන් මේ ටික ඇතුළත් කරගන්නත් මේ මූලික දේවල් ආයි ආයි අහන එක වටිනවා ඒ වගේම දැන් චිත්‍ර මහත්මයාත් අපිට හොඳ ආරම්භයක් ලබා දුන්නා ඉතින් මම හිතන්නේ අර මේ මේ කියුවා කියාර දැන් තද ද්වේෂ තද ලෝභ ඒවා තියෙනවා නම් ඉතින් භාවනාවට වාඩි වෙන්න නම් ඕනේ නැහැ මට නම් නිකන් සාමාන්‍ය ජීවිතේ නම් මම දැන් හැරිලා බලනකොට මගේ ජීවිතේ ඒක නිකන් පිස්සුවෙන් වගේ ගත කරපු කාලයක් පිස්සුවක් වගේ නේද කියලා නිකන් මේ එහෙම හිතනවා ඇත්තට මේ තිබිච්ච කාල භාවනාවට වාඩි වෙන්න ඕන භාවනාවට මට භාවනාවේදී නේම ඊට වැඩි ටිකක් සියුම් තත්වයක් වගේ තමයි තේරෙන්නේ මම උදාහරණයක් වශයෙන් කියන්න අර ප්‍රතිමා කිව්වාගේ ඇත්තටම බොහෝ උදාහරණ තියෙනවා මේවට කියන්නේ හේතුව තමයි මේ ජීවිතේ හම්බ වෙන හැම දෙයක්ම ඒවට නිකන් අර රිසෝර්සස් වගේ ඇත්තටම වැඩ කරන්න ඒව ටීචින්ස් වගේ අර අපිට ධම්මජීව හැමදෙරෝ කියන්නේ මේ කාට හරි ධර්මයේ ඒ පහළ වෙන්න ඕන නම් හිනගිරියක් පාත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ මම ඒ කියන එක නේ මම කියන්නේ. ඒ වගේ මේ කරදර ඔක්කොම ඒ වගේම ප්‍රශ්න මේව ඔක්කොම ටෙස්ට් කරන්න මේ එනේ ඒවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ මම දැන් මේ ළඟදී මට හම්ුණ බොහොම ලාභෙට යම් කිසි දෙයක්. හරි ලාභෙ මට අවශ්‍ය කරපු අවශ්‍ය කරපු උපකරණයක් දෙයක්. ඔක බලබල ඉන්නකොට ඉතින් අපි ඉතින් මේ ගොඩාක් මුදල් හදා තියෙන අය නෙවෙයි නිසා ඉතින් ටිකක් ඔය බලාගෙනකොට ඉතාමත් නඩු මුදලකට. ඉතින් ඕක ගැන ඉතින් ලොකු සතුටකුත් හිතෙනවා. පස්සේ මම කල්පනා කරද්දී ඔය පොළවට ආවේ අර සේරි වාණිජ්‍ය අර තථාගතයන් වහන්සේ අර මේ රත්තරම් බඩු විකුණන ආභරණ විකුණන කෙනෙක් වෙලා හිටපු කාලේ උන්වහන්සේ අර පොඩි ගානකට දුන්නේ කුණක් ගත්තේ නැහනේ. එහෙම කොච්චර අවංකව ඒක කිව්වද කියලා මේක මේ මගේ මට වටින්නේ නැහැ. මේක මෙහෙම හම්බුණා මට මේ දෙන්නවත් මේක මේ මේ පැලියට ඇති වෙන්නවත් මයිගාව නැහැ කියලා උන්වහන්සේ දේශනා ඉති. ඒ වගේ පාරමිතා පුරපු මේ තත්ත්වයන් ඉති අපිට මට ඒක මතක් වුණා. ඇත්තටම දැන් මේ වගේ දේවල් වුණා සියුම් දැන් ඒකයි කිසිම මේ ලොකු ලෝභයක් නැති වෙන්න පුළුවන් එතනදී. අර ඒක සාධාරණයි. මේ මිනිස්සු ඒක ඒ විකාරන්ට දෙනවනะ. නමුත් එතන වුණත් ඇත්තටම ඒ වගේ වුණත් ඉතින් අන්න ඒ වගේ තත්ත්ව වුණත් ටිකක් ඔළුවට හිත දෙනවා. ටිකක් එහාට ගියාම ඒ වගේ හැමදේම දැන් ඔබතුමා කිව්වා වගේ සත්තු මරණේ වේවා. ඉතින් ඒ වගේ තමයි. දැන් මට උදාහරණයක් කියන්න පුළුවන්. මගේ ඔය එක ගෙදරක මේ මෙච්චපු මේ ටර්මයිට් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනලා. අන්තිමට බලනකොට ඒව කරන ඒවා ඉතින් කොච්චර කොහොම කරත් අන්තිමට ප්‍රාණඝාත. අන්තිමට අත්තරද මේ කිවල් කැඩිලා බිඳිලා විනාශෙලා ගියක් කමන්න. දැන් මම මේක කරන්නේ නැහැ කියලා අත්තරද. ඉතින් අන්නේ වගේ සමානවට තීරණ ගන්න ඔබතුමා කියන්නේ කූඹි කියන්නේ. දැන් ඔබතුමා කූඹි ගැන කතා කරලා ඇත්තටම මේ මගේ ගෙදර අපේ වෙනම කෝඩිය පැණි මේව වෙනම තියෙනවා කූඹින්ට. මොකද ඒ අය එන්නේ කෑම හොයන්න. ඔය එළියේ තැනක අවශ්‍ය වෙලා තැනට තියලා තිබ්බාම මේ කාලේ ඒ කට්ටිය යනවා. කරදර කරන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ අපිට මේ ඒ වගේ දේවලුත් ඉතින් ඇත්තටම තත්ත්වයට වෙනවා මේක වැඩිපුර කරනකොට. ඉතින් ඒ වගේ අර බොහොම රළු තත්ත්වයේ ඉඳලා වෙන්දන් අනිත් තත්ත්වෙට තමයි යන විදිහට තමයි ඉතින් කියන්නේ. ඉඳලවත් මහත්මයා මේ කල්‍යාණ මිත්‍රය හැමෝටම පින් ඉතින් මේවත් අපිම කරගත්ත දේවල් නෙවෙයි. මේ වගේ දේශනා අහලා ඒවා පුහුණු කරලා හිතේ හිතගෙන ආයි බලලා එන දේවල් බලලා තමයි ටික ටික ඒ විදිහට මේ සැනසෙල්ලක් ඇති වෙලා තින්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං දුරු මාත්මයා. ඔබ බොහොම හොඳ කාරණාවකට මම අස්මතු කළ දුන්නේ. හොඳයි. ඊළඟට අපි කොටසෙම තව ටිකක් ඉන්න ඕනේ. මේ මුසාවාදය ගැන කියනවා. මුසාවාදෙන් වෙන්වීම කුසලයක් කියලා කියනවා. මුසාවාදය අකුසලයක් කියලා කියනවා. මෙතෙන්දි මේ ආර්ය මුසාව කියලා කිව්වොත් තියෙනවද? ඒත් එහෙම දෙයක් තියෙනවා නම් මේ ආර්ය මුසාව කියලා එකක් තියෙනවද? මේ මෙතෙන්දී එහෙම නැත්නම් මේ මුසාවාදය කියලා කියන්නේ අපි කවුරුත් කියන සත්‍යෙන් බැහැරූ බොරුවක් සාමාන්‍ය කෙනෙක් කියන ඒ වගේ එකක්ද? ආර්ය මුසාව කියලා තියෙනවද? එහෙම දෙයක් තියෙනවා නම් ඒ කොයි මට්ටමටද එන්න ඕනේ? ඒව ගැන ගැළපෙනවා නම් කතා කරලා කමක් නැහැ. මම විනාස කල්ලාන මිත්‍රෙකුට කියමු වෙනනම් මේ කිප් කාරණා ගැන එකතු වෙන්න. අද ඉතරම අප්ටික මේ සුපුරුදු විදිහට කතා බහ කරන කටි අඩුයි. ඒක මම මතක් කරනවා. ඒ නිසා මම කිව්සරෙක් මේ කතා කරගුවාටම මානෙල් මහත්මිය ඔබතුමීට මම යොමු වෙනද? මොකටද පදුසි මාත් නැහැ අද මානෙල් මහත්මිය ඉන්නේ එතන. ගොඩක් ඔබතුමීට යොමු වෙනද? කර්මන් සර්ණයි සියලු දෙනාටම මේ ආර්ය මුසාව කියන්නම් මට කියන්න. අබා මානෙල් මහත්මිය පොඩ්ඩක් ඇහෙනවා අඩු මට හොඳේ. ආර්ය මුසාව ගැන කියපු දෙයක් තමයි මට කියන්න තේරුමක් නැහැ. නමුත් අද සාකච්ඡාව ගැන නම් ඒ ලෝභ ද්වේෂ දෙක අන්තිමට අර ඒ තුන්වෙනි කාරණය ගැන කියනකොට ඒ තමන්ට අදුවක් නැහැ. මේ අදුව පුරවන්න අවශ්‍ය නැහැ වගේ කියන දැනුම එනකන් මේ තත්ත්ව වලින් මිදෙන්න බැහැ වගේ නේද කියන එක තමයි හිතට ආවේ මේ සාකච්ඡාවට සමන් දෙනකොට. මේ හැම දෙයක්ම මේ ලෝභය ද්වේෂය වගේ හැම දෙයක්ම මේ සිද්ධ වෙන්නේ තමන්ට නුදනුවත්ම වගේ සිද්ධ වෙන්නේ මේ අඩුවක් තේරෙන්නේ නැති අඩුවක් පුරවන්න හදන එක නිසා නේද කියලා වගේ කාරණයක් තමයි මේ හිතට තේරුම් ගත්තේ. තේරුම් ගන්න සියලු දෙනාටම දැන් එච්චරයි කියන්න තියෙන්නේ. මොම් පින් පෙරවන් සර් නේ මල් මහත්මිය. හොඳයි. ඒ කාරණාවන් පිළිබඳව වෙනත් කල්‍යාණ මිත්‍රකත් එක්ක තියෙන පුළුවන් මානසික සම්ප්‍රප්පලාපේ. සම්ප්‍රප්පලාපේ කියන දේ අපි තරම් ප්‍රධානියු මුකන් නැති කොටසක් වෙන පුළුවන්. නමුත් ජීවිතේ කොපමණ වෙලාවක් දවසක් ගත්තොත් සම්ප්‍රප්පලාපයෙන් වල යෙදෙනවද කියලා හිතන්න වටනම අත්‍යවශ්‍ය සම්ප්‍රප්පලාපකින් දේ හරියට තේරුම් ගත්තොත් අපි ඒකත් අද තේරුම් ගන්න බලමු. නැවතත් සතුටුමත් වුණාම අතන මොකද සම්ප්‍රප්පලාපය කියලා කියන්නේ මොනවද සම්ප්‍රප්පලාප නොවන්නේ කියලා නැත්නම් ඉතුටික සම්ප්‍රප්පලාප කියලා දැම්මොත් බොහෝ දේවල් සම්ප්‍රප්පලාප හැටියට තමයි තියෙන්නේ. ඉතින් මේ අපි කොහොමද විශේෂයෙන් මේ කාලේ කට්ටියක ඇති සාදයන් නැති පවුල් වල වක්කින් හේතුවෙන් වට යන්න වෙනවත් ඇති වෙනස් පුද්ගලෙක් කියලා නොයා ඉන්න තත්ත්වයට පත් නොවි යන්න වෙනවා සමාජයට. ඉතින් ඒ වුණා ඒ කොහොමද මේ මිනිස්සු සමග අසුරකාන මේ තමන් අහන්නත් චුම්නන්දන් නැති දේවල් වලට කතා බහට සම්බන්ධ වෙමින් මේ දේවල් ගැන කෙටියෙන් අපි අවධානය යොමු කරමු. අර වසන්තුන්ට යොමු වෙන්න ඉස්සෙල්ලා මම ගෞරවයෙන් යොමු වෙන්න චන්දන මහත්මයාට ජපානයේ සම්බන්ධ තේරුම් සරණයි සියලු දිනාටම. ඒ වගේම සබාලුත් පළවෘද්දක් වේවා සියලු දිනාටම. මම ඇත්තරමිතින් ලෝකදේශ මෝහ සමාපිව හැමදේම පවාපෙලන්නේ. මට ඒ විදිහට තමයි තේරෙන්නේ. මම මොනවහරි ප්‍රශ්නයක් ආපහම මේ සියලු දේම මිදිලා හිත නිදහස් කරගෙන ඉන්න හදන අවස්ථාවවලදී මට හොඳට තේරෙන දෙයක් තමයි මේ මාව සවාපෙන්නවා. වෙනත් අදහසකින් වෙනත් චිත්තයකින් හෝ වෙන විදිහකට හැමදේම සවාපෙන්නවා. මේක ගැන තව ටිකක් ගවේෂණය කරලා බලපහම මේක තමයි මේ ලෝභය එක්ක ද්වේෂය එක්ක මෝහය. මේක මේ තුنينම අපිට බේරෙන්න මට නම් බේරෙන්න බොහොම අමාරුයි බොහෝ වෙලාවල. එනිසා හැම වෙලෙම පීඩාවටපත් වෙනවා, අසහනයටපත් වෙනවා. මේ මොන කාරණේ කිව්වත් මේකේ මූලිකව තියන්නේ මේ தත්වෙමයි. නමුත් දැන් අපි වෙනත් භාවනා අපි කරන නිසා නිතරම කල්යාණ මිත්‍රයන්ගෙන් මේ වාගේ දේවල් ඇසෙන නිසා මෛත්‍රී භාවනාවෙන් මේක පොඩ්ඩක් හෝ යටපත් කරන්න පුළුවන් බවක් මට තේරෙනවා. මම ඒ වගේ වෙලාවට මම තීරු දෙය අමතක කරලා මෛත්‍රී භාවනාව කරන්න උත්සාහ කළා. මට සාමාන්‍යයෙන් මේ මගේ ශාරීරික තත්ත්වයත් ඊතරම් හොඳ නැති නිසා ශරීරයත් මට බොහෝ වෙලාවට වද දෙනවා. නමුත් මනසට විශාල වදයක් වෙනවා මේ ශරීරයේ දේවල්. එතකොටත් ඒකටත් බලපාන්නේ මේ ශරීරයේ තියෙන කැමැත්ත කියලා තමයි මම හිතන්නේ. මේකෙන් වෙන් වෙන්න නම් සම්පූර්ණ හිත නිදහස් කරගන්න උත්සාහ කිරීමේදී අද ඒ කුසල தත්ත්වය, ඒ අකුසල தත්ත්වය අපි දිනු කරගන්න නැත්නම් ඒ කුසල தත්ත්වය හිත දිනු වෙනට ඉන්න බැයි නම් හැම වෙලේම මේ පීඩාවටපත් වෙනවා. මෙතනින් මිදෙන්න නම් අපිට තව තවත් මට නම් තව තවත් මේ ධර්මයේ දිනු කරගන්න ඕන වෙනත් විසිනක් කිසිම ක්‍රමයකට මේ தත්ත්වේ දින මේ මෙතනින් මිදෙන්න බෑ. එතකොට වෙනත් කෙනෙකුට ඕන අපිට සල්ලි ටිකක් දුන්නේ නැහැ. අපිට කැම ටිකක් දුන්නේ නැහැ. මේ විලාවට අපිට පොඩි සතුටක් ඇති වෙන්න පුළුවන් මට. නමුත් මට තේරෙනවා ඒ අස්සිනු මාව සලාපෙන්නවා මේ ලෝභ දේශ මොහ. මොකද මේක මේ කුසල් தත්ත්වේ ඇති කරගන්න උත්සාහ කරනකොට මම බොහොම උත්සාහ කරනවා. ඒකට උපකාර වෙනවා මේ කල්යාණ මිත්‍රයෝ තම දිනාම කියන දේවල් කරන දේවල් විතර. අපි මේ බණහන බණ කියන්නේ අපි ධර්ම සාකච්ඡා සම්බන්ධ කරලා ඉඳපුවාම මම කතා නොකරත් අනිත් කල්යාණ මිත්‍රයන් අහන ප්‍රශ්න මට සමාන. මේ නිසා මම බොහෝ වෙලාවට කතා නොකර ඉඳ තමයි උත්සාහ කරන්නේ. ඒකට සම්ප්‍රප්ලාපණම් දැන් කියන්නේ මම නොකිය ඉඳ බොහෝ උත්සාහ කරනවා. මේ ධර්මයේ දැනගන්න කලින් නම් දවසේ සම්ප්‍රප්පලාම තමයි ගියේ කිහිටි. දැන් නම් ඒක කරන්නේ නැහැ. මම සියලු දිනාටම තිරුවන් සරණයි. මම වැඩියක් කිවන් නිවැරදි කරා. තිරුවන් සරණයි චන්ද්‍ර මහත්මයා. මම හිතරම මේ ආශ්‍රාජි කරුවෙන් සත්‍යීතුමට වෙනවා මේ සෝතුදේශනා කොටස් කියලා ඉන්නම් අපි අනිත් කල්ලානේ ඉතුරට මේමු. සත්‍යීතුමන් මෙතුක් කියලා කතාබහට ලොක්කච්ච කාරණා සම්බන්ධ කරගෙන මාත් ආවද කරනවා. ඒ වගේම මම එක ප්‍රශ්නයක් උත් එකතු කරන්නම්. ඒකට සත්‍යතුමානි දැන් අපි මේක මුලින්ම කියනකොට ලෝභය, ද්වේෂය, මෝහය, අකුසලයක්, අලෝභය, අද්වේෂය, මෝහය කුසලයක් කියලා එක තැනක කියනකොට මුලතුන අවසාන තුනේදී කියනවා අවිද්‍යාව කියන්නේ අකුසලයක්, අනවිද්‍යාව කුසලයක්, ව්‍යාපාදී අකුසලයක්, අව්‍යාපාදී කුසලයක්, මිත්‍යා දෘෂ්ටි අකුසලයක්, සම්මා දෘෂ්ටි කුසලයක් කියලා. ඉතින් ওই තුනයි අර කලින් තුනයි අතර බොහොම සමාන්තරකමකුත් පේනවනේ. ලෝභය එක පැත්තකින්, මේ පැත්තෙන් අවිද්‍යාව. අර පැත්තෙන් ද්වේෂය කියනකොට උඩ තුනේ ද්වේෂය කියනකොට යට තුනේ කියනවා ව්‍යාපාදී කියන. උඩ තුනේ මෝහය කියනකොට යට තුනේ කියනවා මේ සම්මා දෘෂ්ටි එහෙම මිත්‍යා දෘෂ්ටි කියන. ඉතින් ඒ නිසා මේ තුනේ සම්බන්ධකමක් එනවා. නමුත් වෙනස්කුත් තියෙන හින්දා මේ තැන් දෙක තියෙන. අපි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා කතා කරමු. සම්මා සම්බුදු සරණයි, තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. දැන් මෙතෙන්දී අපි ආයෙත් සිහිපත් කරගනිමු වචේ මේ වෙන ආගමක වෙන ධර්මයක් ඔස්සේ සත්‍ය අවබෝධය සඳහා යන කෙනෙක්. ඒ කියන්නේ අපි අන්‍ය ආගමිකයෙක් කියලා කිව්ව මේ කාලේ පාවිච්චි කරන වචනේ වචිකොත් එහෙම කෙනෙක්. එතකොට එයා බුදුහාරොත් හම්බෙන්ට ඇවිල්ලා බොහොම කලකට පස්සේ කතා කරලා තියෙනවා. එයා කියන මුඟක් කලකින් හම්බුනේ. ඉතින් নমස්කාර කිරීවත් නැහැ. පැත්තින් වල්ලා කතා බහ කරනකොට එයා එයාilla මට කෙටියෙන් කියන. මට කියන්න මොකද්ද කුසලය මොකද්ද අකුසලය. ඒ කුසල අකුසල කියන වචනේ අපි දැන් දන්නවා මේ සාකච්ඡාදී අපි අවුරුදු 7-8ක් තිස්සේ සාකච්ඡා කරනවා. එතකොට බුදුහාම කියන මට ඕනම් පුළුවන් මේක දීර්ඝ වශයෙන් උත් කියන්ට කෙටි උත් කියන්ට ඒ වුණාට මම ඔයාලට කෙටි කියන්නම් කියලා කිව්වා. ඒ මුලින්ම කිව්වා මේ කාලඟ තියෙනවා ලෝභ දෝෂ මෝහ කියන එක. බල්ලෙක් ළඟ තියෙනා එක. ඒ සත්ත්ව නාම රූප සංතතියක් ගුලියක් ඇටියෙත භවත වැචිච්ච පැවැත්මට අහුවෙච්ච මේ පුද්දල භාවයකට තියෙනවා එක. ඒකේ තියෙන ක්‍රියාදාම තුනක් තමයි ලෝභ දෝෂ මෝහ කියන්නේ. එතකොට ඒක තියෙනවාමයි උඩට ඕන කෙනෙකුට. එතකොට ඒක කාටක් තියෙන දෙයක්. ඒක හපංකමක් නෙවෙයි. අර හෝඩිය පන්ති වැඩක් කිව්වේ ඒක හපංකමක් නෙවෙයි. ඒක කාටක් තියෙනවා. ඒක පැවැත්ම සඳහා තියෙන දෙයක්. දැන් පොඩි දරුවෙක් ළඟ තියෙනවා නම් ඒ පොඩි දරුවා මව් කිරට එකතු වෙන එක, ඊට පස්සේ බඩගින්න හමාදන එක, ඒ වගේ ඒවා ඇවිල්ලා ඊට පස්සේ එයා ඉගෙන ගන්න මෙහෙම කරනවා කියලා. තර් දේශ කියනවා, ලෝභ කියනවා, ඊට පස්සේ එකතු වෙනවට. ඒතර මේ පැවැත්මේ මූලිකම ස්වરૂපයන් ඒවා. ඒ පැවැත්මට අහු වෙන જાති. අත්‍යවශ්‍යම නෙවෙනව පැවැත්ම තියෙන එක තියෙනවා. තියෙන්න ඕන ඒකට. එතකොට ඒකෙන් සාගික හපංකමක් නෙවෙයි ඒක. ලෝභ තියෙන එක හපංකමක් නෙවෙයි. ඒතර අපි හපන්නු නෙවෙයි ඒකට. ඒක උජාරු වෙන්නේ අපිට පුත්තානම් කතා කරන්න දෙයක් නැහැ. අපි බෞද්ධයෝ, අපි සිංහලයෝ, අපි හොඳ බෞද්ධයෝ එහෙම කතා කරන්න දෙයක් නැහැ. මොකද ලෝභ දෝෂ මොහ කියන මූලිකම තත්ත්වයන් තාම අපිට අර කිව්වා වගේ අපිට වද දෙනවා. අයියෝ මේ බුදුන් වදින කොටත් ඒක වද දෙනවා, භාවනා කරන කොටත් වද දෙනවා ඒක. ඒකට ඒ වගේන අවධානයෙන් තියෙන එක තමයි අමෝහ කියන එකට. ඒ හින්දා තමයි ලෝභ කියන එක ආවහම ඒවා මූලිකම ස්වરૂපේ අපි දැන් දන්නවා කියන එක. ආවහම කෙරෙන જાති. ද්වේෂය ආවහම කෙරෙන જાති, මෝහය ආවහම කෙරෙන જાති තමයි ඊළඟ 10ට දැන්නේ. දැන් බුදුහාමර අරයත්තට කෙටියෙන් කියන්නේ හදන්නේ මේක ලෝභ දෝෂ මෝහ තියෙනවා නම් ඒවත් තාම අවාසිදායක. දැන් කුසල අකුසල කියන එක අපි වචන දන්නවා දැන්. ඒක අර දක්ෂ ක්‍රියාව නැත හෝල්සම් ස්කිල් කිය ඊට පස්සේ පාප කියන එකට පුණ්‍ය කියන එකට ගිහිල්ලා අපි දන්නවා ඒක බෙදිලා යන්නේ. එතකොට අපි ඒව ගැන නෙවෙයි අද කතා කරන්නේ. අපි කතා කරන්නේ ගමන් මාර්ගයේදී මට මූලික වශයෙන් බාධා කරන ගමන් මාර්ගයේ කියන අර කලින් කිව්ව කල්යාණ මිත්‍රයා මේක සුවේ විනාශ කරන જાති. ඒක සුවේ විනාශ වෙනවා. එතකොට සුවේ විනාශ වෙන මූලිකම ස්වરૂපයන් තුනක් ඇතුලේ තියෙනවා. මැෂින් කටහ තුනක් කරකිනවා මයි ඒක ඇතුලේ. ඒවා පිටපණින්ට ක්‍රම තියෙනවා. ඔය දැන් සත්ඝාතනයේ සම්පප්පලාප වගේ જાති මඩපුර කතා කරේ. එතකොට ඒ වගේ જાති එන්නේ අර ලෝභ දෝෂ මොහ පදනමේ ඉඳලා. දැන් එතකොට මේවා ටික තමන්ටත් අනුන්ටත් දෙගොල්ලටම අවාසිදායක වෙන විදිහට පිටපණින් නැති වෙන්න තියාගන්න එක තමයි ඊළඟ කුසලයේ හැටියට බුදුහාම කියන්නේ. පානාතිපාතේ එතකොට අකුසලයක්. ලෝභ සහ ද්වේෂ නිසා කියන මෝහ පදනමේ තියෙනවා. එතකේකින් අයින් වෙන එක හපංකමක්. දැන් මේ හපණෙක් වෙන්න තමයි දැන් අවශ්‍ය වෙන්නේ. බුදුහාන්ට ආදරේ නෝට බුදුහාන් මෙහෙම කිය මම මේක කරන්න ඕන. අදින්නා දාන කාමීසු මිච්ඡාචාරා පිසුනා වාචා පරුසා වාචා මුසා වාදේ ඒ වගේ යාති. දැන් එතකොට අපිසු මම මේ කියනවා නෙවෙයි මේ අවුරුද්දටම අපි ආයි ඒ ටික නොකිය ස්ථිර වශයෙන් අදිෂ්ඨාන කරගත්තොත් මොකද වෙන්නේ එතකොට? කැඩෙන එක විතර සම්බන්ධ කරගන්න. කැඩෙන එක විතර කැඩෙන එකක් තියෙනවා නම් මගේ අතින් කරන මම ඒක විතරයි. දැන් පාණාති පාසා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඊට පස්සේ ဒုတိယံපි බුද්ධං ඒ ටික තත්ියම්පි කියලා ඊට පස්සේ පානාති පාතා වීර මනසිකාපදන් සමාධිඥානකොට තමන් ඒක ඒක මගෙන් අතින් කැඩෙනවද නැද්ද කියලා බලාගෙන එහෙමනම් ඒක ඊට පස්සේ අදින්නා දානාව කෙරෙන්නේ නැත්තම් මම ඒක සද්දනත් ඉන්නවා මම කරන්න තියෙනවා මම ඒක ආය සමාධියන් කියන්නේ නැහැ කියලා මම මේ අවධානය යොමු කරන් විතරයි කියන්නේ සංස්කෘතිම සපාචින කියන්නේ මොකද ඒක වර්ධීට තේරුම් ගන්න දුකාමිස මිච්ඡාචාර කියන්නේ වෙන්නේ නැත්තම් අපි ඒක කියන්නම ඕනේ නැහැ සුටි ඊට පස්සේ වැඩිපුරෙන් මුසාව ආදාන ඔන්න එතෙන්දි ආයෙත් හිතලා බලන්න ඕන දැන් මේක මගේ අතින් කෙරෙනවද දැන් මම මේක අධිෂ්ඨාන පූර්ව සමාදන් වෙන්න ඕන නේද එහෙනම් කියලා ඒකට වැඩි අවධානයක් ඒතර සුරා මේර වෙන්නෙම නැත්තම් ජීවිතෙම එක අයින් කරලා මේකයි කියන්න ඕනේ නැහැ ඒකට කියන්න ඕනේ නැහැ කියලා කියන්නේ මේ සම්පූර්ණ වශයෙන් ඉපාගෙන කෙනෙක් ඒ වගේ જાති කියන්න ඕනේ. අවබෝධය සඳහා අවශ්‍ය තැනදී මේ උස්කාගාර සංස්ථාවේ භාවනා අභ්‍යාස වැඩසටහන් තියෙනවා. ඒක ධර්ම කාරණා කියලා දෙන්න ගිහිල්ලා ඉතින් ඔක්කොම කිතලා පානාති පාත්තයි කියලා මං හතර වෙනි එනකොට නතර කරලා බෙල් එකක් ගහුවා එකක් පස්සෙනි කියන්නේ. ඒක සමහර ඇත්ත තරහ වුණා පස්සෙනි කිව්වේ නැහැ කියලා. ඒක සම්පූර්ණම නාපුණ ඒක අභියෝගයක් කරා කියලා මම අවධානයම කරගන්න කියලා. ඒ නමුත් ඒ අවබෝධය ඇති කරගත්ත ඇත්තෝ ඒ දාමන්තර කරගත්තර කළා. සමහර රැකියාවිනුත් නැමෙලා කියලා. ඒක අවබෝධය අර ඒ එතකොට එතෙන්දී දැන් නම් ඒ සංස්ථාව නැහැ ශ්‍රී ලංකාවේ. නමුත් හිතලා බලන්න අපි ඒ වගේ දෙයක් වෙනකොට අපි අර බුද්ධර කියනවානේ මිස්සන්නේ මං බුදුහාමගේ ශ්‍රාවකේ කාර්ය ශ්‍රාවකේ මම මේ දෙක කරන්නේ කෙරුණොත් මේක ආයෙ රිපෙයා කරනවා කියලා කතාවක් හිතන්නත් එපා මගේ අතින් කැඩෙනවා ආයෙ රිපෙයා කර ගන්න ඕන මේක ෆික්ස් කර ගන්න ඕන එහෙම දෙයක්ුත් නෙමෙයි මෙතන තියෙන්නේ අදිස්ථාන පූර්වක තථාගතයන් වහන්සේ කියන මේක අකුසලයක් මේක කුසලයක් දැන් කුසලයේ අකුසලයේ කියන එක තමන් නරක කෙනෙක් හොඳ කෙනෙක් කියන ඒකට දා ගන්නත් නැතුව මම බුදුහන්ට ආදරේ කියනද බුදුහන්ට ආදරේ නැති කෙනෙක්ද ඒ දෙකට දාලා බලන්නට ඕන එතකොට අර ඒ සම්බන්ධතාවයේ ආවම තමන්ට වෙනවා අර දැන් කිවි අර සත්‍යයන් ඝාතනය කියලා ඒ වගේ දේවල් ලොකුම අභියෝගයක් වෙනවා මේ කාලෙ මිනිස්සු ඉතලයි නම් එතකොට මේ ඉරේලිය ටිකක් වෙනකොට පුංචි බෝධියක් තියෙන බෝධිය අර ඉරිලි පැත්තට හසුර දාපු ගමන් ඒක ඇතුළට ඒකට සත්තුන් එනවා. ඒක ලොකු අභියෝගයක් බෝධියටත් ආදරේ. ඉතින් ඒතෝට හිතෙන්නේ බෝධිය තියෙන නිසා තමයි මේක වෙන්නේ. සායිකත් එක තියෙන අල්මයින් කරනවා කියන කතාව. ඉතින් ඒ වගේ එතකොට ඒව අභියෝගයන්. ඉතින් ඒකටත් හිත චංචල වෙනවා නම් ඒ කෘමින් එන එක ගැන එතකොට මට අමෝහ කියන එක ඇවිල්ලා තියෙන දැන් සතිය කියන එක මතු වෙලා තියෙනවා ඒකන වැඩි අවධානයක් යොමු කර ගන්න ඕනේ ඊට පස්සේ මුසාවාදත් එහෙම පිසුනාවාදත් එහෙම සම්පප්පලාම කරන්න වෙනවා නම් අර කෝපි බොන්ඩනෝගේ ඉන්නවා කියලා කක කියෝ වගේ සමහර ඒවා අකමැත්තෙන් හරි එන් කරන් දෙනවා ජන සංගණිතාරාන්තාවේ තනිකම කියන නිසා තමයි ඒක වෙන්නේ ඒ තනිකම නිසා තමයි වෙන්නේ ඉතින් තනිකම නිසා ඒවට වෙන්නේ එතකොට තමන්ට තේරෙන හැබැයි තමන්ට තේරෙන ගතියක් එනවා අන්තිමේදී මේක වෙනවා කියලා අනිත් පැත්තටත් ඒක තේරෙනවා එතකොට ඒ කතා බහට නෑ ඒක අර ආචාන් බ්‍රම්කි වගේ සම්හලට අපිට කුණු කූඩයක් තියෙන්න ඕන මේ පතුලක් නැති. ඉතින් මේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වුණාම ඒත් ගොඩක් ඈ කතා කරන් තේන. ඉතින් කතා නොකළත් බෑ. ඒ කියන જાති ඔක්කොම මේ සමහරට කියන්ටත් ඇරලා අර තමන්ගේ තියෙන මේ කුණු කූඩයක් ඒකට දාන හැබැයි ඒක පතුලක් නැති කුණු කූඩයක්. ඒක එහෙම යන කුණු කූඩේ වුණත් තියෙනවා. වගේ ඩිලීට් කරන්න පුළුවන් જાති තියෙනවා. ඒවා මේ වෙනම චිප් එකක් තියෙන එක ගලලා විසිකලා මහරි ඒ වගේ. දාතින්කොට හැබැයි තින් සතිය අවශ්‍ය වෙනවා. එතකොට අර ලෝභ දෝෂ මෝහ මත ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට ශාරීරියක් තියෙන නාම සහ රූප වැඩ කරනවා මේ. ඒ වැඩ කරනකොට අර අත්ත්‍යබ්යාබාදයි පරව්‍යාබාදු ව්‍යබ්යාබාදයි කියලා කියන්නේ. ඒක එන්ට ඒකට අයිතිනේ තමන්ටත් අනිත් අයටත් දෙගොල්ලටම කරදරයක් වෙනේ වගේ අයින් වෙන එක තමයි මේ දෙවෙනි ඊළඟ 10 සිද්ධ වෙන්නේ. එතකොට සමහර ඒවා වචනේ. කට පාවිච්චි කරන්නේ නැහැ දැන් සතෙක් මරන්න කට නෙවෙයි පාවිච්චි කරන්නේ අත. පය ශරීරය. එතකොට ඒවත් ඉන්සාර තමයි අර කයින් කරන අකුසල් කියලා කියන්නේ. ඒ අපි දන්නා ඒකයි ඒවගෙන කතා නකොත්. ඊළඟ වචනෙන් කරන අකුසල් වචනිකෝ දිව තියෙන තොල් තියෙන උඩු තල්ල තියෙන අට තල්ල තියෙන ගුරෙන් තියෙන ඔය ටිකෙන් කියනවා. අර සංඥා ටිකක් හසුරු වෙනවා. ඒ අර මම විශේෂ වෙන්න නේ කි වෙන්නේ. ඉතින් ඒවා හිතෙන්න ඕනේ. විශේෂ වෙන්න පුජ්‍යලෙක් හදාගත්තාම එතන විශේෂත්වයකට පත් වෙන්න උනහම උසාවාදා කියනවා ඒ විශේෂත්ව රැක ගන්න. ඒ වගේ જાති තියෙනවා අපිට. ඒ නිසා ඉගෙන පරිස්සම් වෙන්න එතකොට පිසුනා වාචා තේම් පිසුනා වාචා කියලා කියනකොට කවුරුහරි දෙන්නේ බිඳවන්ට සමග්ගීකරණ වාචා නැතිකම. එතකොට අපි ඒව දන්නවා බුදුහාම මොකද්ද කියන්නේ කියලා. එතකොට මේ ඇත්ත බිඳවන්ට ඒත් බිඳවනා කියන්නේ මේ මිත්‍රත්ව විනාශ කරන්න කට කියන જાති සම්බන්ධකම්. ඒ නිසා බලන්න පුළුවන් කිවිෙන් සමහරකට කරන්න ඕනේ ඒක කරන්න ඕන ඒකට කියන මෙත්තා වචී කම්ම කර්මය කියලා මිත්‍රත්වයෙන් කරන වාචසික ක්‍රියාවාක්‍යයි පරිස්සම් කරන එක අපි තමයි දරුවේ නුසුසු කෙනෙක් එක්ක ඇසුරට යනවා නම් ඒ කෙනෙක් Taman දන්නා යාට වැඩිය මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් යාට කියනවා අනුතුරුංග වෙනවා සතු ලයිට් එක දානවා ඒව කේලන්නේ එතන මිත්‍රත්වයේ තියෙන ඒ වගේ දේවල්. ඉතින් මේක එහෙමයි. අර මුසාමෝස ධම්මේ ආරි මුසානාරි මුසා කියලා කතාව ගන්න එපා. එහෙම එකක් මෙතන ආචාර ධර්ම විතරයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒක මෙතනට අවශ්‍ය නැති කතාවක්. ඒක අපි දන්නවා මේ ධාතු භංග සූත්‍රෙ බුදුහාම කියා දුන්න ක්‍රමය. ඊට පස්සේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිත්‍ය එතම ලෝභ දෝෂ මොහොමයි. අවිද්‍යාව කියලා කියන්නේ අරක අර ලෝභ දෝෂ මොහ කියන මූලික එලමන්ට්ස් නිසා ඇති වෙන ලෝභන් එකෙන් ඒක පින්තූරමවක් නාට්‍යයක් හදන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තියෙනවා නම් මේම හොඳයි. මං තාවතනක ගියක් දැක්කා. ඒ කට්ටේ කොරිඩෝරෙක මෙහෙම තිබුණා. ඒ කට්ටේ පෝච් එක මෙහෙම හදලා තිබුණා. මම මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන නම් මං ඒකේ සැලසුම් කරනවා. තියෙනකෙ හොඳටම ඇති. තව කෙනෙකුට තමන්ගේ ආඩම්බරය පෙන්වන්න, ඉහළ බව පෙන්වන්න, එයාට වඩා මට සල්ලි තියෙනවා කියලා පෙන්වන්න. එහෙම නැත්නම් අනිත් නෑදෑයන්ට වඩා මම මේක පෙන්වන්න ඕනේ. එහෙම හිතලා කෙරෙනවා නම්, එහෙම දැන් අනිත් ඔය රල්ලෝබ ඒවෙන්වා කියලා මට නම් හිතෙන්නේ නැහැ. නමුත් ඒවත් එන්ඩීඩ තියෙනවා. සත්‍ය අවබෝධයේ කිට්ටු කරගත්ත කෙනෙක් මල මිනිහක් දැකලා කාමයේ තුනක් කියන ලිංගික කාම. ඒකින් සයිවාකින් අමුතු දේවල් නෙවෙයි ඒක. එතකොට ප්‍රපංච ලෝභ සහගත වෙන જાති තු තණ්හා දිට්ඨිමාන ප්‍රපංචකී ওই ප්‍රපංච ඇති කරගන්න මුලක් හදාගන්න එක තමයි අභිජ්ජාවෙන් සිද්ධ වෙන්නේ. ව්‍යාපාදෙන් සිද්ධ වෙන්නේත් එතකොට දේශ සහගතව ඒ විහිංසාවටත් එක්ක ගිහිල්ලා ඒක එනේ. මිත්‍යා දිට්ඨියේදී ඒක තවත් අර ලෝභය නිසාම පවතින්න ඕන නැත්නම් උපතින්න ඕන පවතින්න ඉච්චරා පුජ්ජලෙක් වෙන්න ඕන. ඒ පුජ්ජලයා වෙන්න නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික අල්ලලා තියාගන්න ඕන. ඒවත් වචේ නොකියවත් ඔය ටික තමයි ඇතුළ කැරක්කර කියන්නේ. වචන දැනගන්න ඕනේ. මෙතන කියන්නේ පහක් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක ඇත අභිනන්දනේ අභි කරන විශේෂයෙන් වින්දන සහ සංඥාවලට. ඒ වින්දන සංඥාවට සංඥාවට අභිනන්දනය කරනවා ඒක වින්දනයක් දෙන නිසා. ඒ වින්දනේ දෙන්නේ මට ශරීරයත් එක්ක තිබුණා. ඉන්සයි ශරීරය ඇලුම් කරා. මේක විදිහට 2009 9 10 මෙයා ගැන කියනකොට කිව 2015 වෙනකොටත් මේ මේ දැන් 15 ගිහිල්ලා කැලෙන්ඩරේ ඉතින්. තාම එතකොට උත්සාහයක දෙනවා කියන එක තේරුම් ගන්න. තාම තාලාවත්තු කතා අනභව කතා නෑ. අර අනභවයට ගිහිල්ලා නෑ. ආයෙත් මතුවෙන්න පොහොර තියෙනවා. ආයෙත් පැල මතුවෙලා එනවා. තණ්හාවේ පැල එනවා. වින්ටර් එක ගියාම අපහු ස්නෝට් එක දිය වෙලා ගියාම ඉරේනකොට එනවාගේ මෝඩ සම එනකොට මතුවෙන්න එන පැල තියෙනවා. තන් දේශ පැල, මෝහ පැල, රාග පැල. ඒ වගේ જાති. ඉතින් ඒක ගැන අපි දැක ගැනීමක් ඕනේ උටට. මේ අර සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ මති මතාන්තර අදහස් උදහස් ආගම් જાති ශාරීරියේ ස්ත්‍රී පුරුෂ බව සම්පුෂ්‍යා බාර්ව දරු බෙන්කු ගිනි මගේ දේවල් ස්ථාවර උදව්පකාරකයෝ කියලා හිතා ගන්නවා. ඒ ඕන උමනා જાති පවතින්න නමුත් ඒවා ස්ථිරව හේතු වෙන්න පුළුවන් જાති නෙවෙයි. ඒක උදව්වට තියෙන જાති විතරයි. දැන් කාර් එකේ ටයර් ටික තියෙනවා. ටයර් ටික ගලවගෙන ඇවිල්ලා ඇඳට තියාගන්න ඇනියත් ඒක ගරජ් එකේ නැත්නම් කාර් එකේ ෆිස් කරලා තියෙනවා. ඒකේ තියෙනවා. ඒ වගේ જાති තියෙනවා අපිට. ඒකට අර ලෝභ දෝෂ මෝහ ටික, අලෝභ දෝෂ මෝහ ටික ක්‍රියාත්මක වෙන්නේ 10ක් තමයි ඔය කීක වචනින්. ඒකට මේක ආචාර ධර්මයක් ගැන තමයි කතා කරන්නේ මුල් හරියේදී. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ ටික තේරුම් ගත්ත එක්කන පරම සත්‍ය අවබෝධය කරා කියලා. එයාට මොකද එයා කෙටියෙන් කියන්න කියලා ඉන්නේ. එයා කෙටියෙන් කියන්න කියලා ඉන්නේ. ඊළඟ ටිකේ යනකොට තේරෙනවා බුදුහාමුදුරුවෝ මම ඊළඟට කියන්නම් එතකොට. තිත්තතු භවං ගෝතම. ඊටපොට වච්චි කියන හොඳටම ඇති ගෞතමයන් වහන්සේ. ඔය ටික හොඳටම ඇති. තිත්තතු. ඔච්චන අමනාපින් කියනවා ඇති ඇති හොඳටම ඇති. එතකොට දැන් හුඟක් කාලෙකින් කතා කරන්නත් එන්න ඇත්තේ ඉතින්. ඉතින් මෙහෙම හුඟක් කාලෙකින් ආවෙක් කෙනෙක් එක්ක මෙච්චර කතා කරන්න බුදුහාරු කතා කරන්න තීරණය කරගන්න කවුරුත් එක නතර කරන හරියද නැහැ නේ. කුත් තථාගතයන් වහන්සේ ඊ තීරණේ ගන්න මෙයාට තේරුමක් කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ වච්චගොත්ත අහනවා වච්ච අහනවා ඒ අත්තිපන භවතෝ ගෞතමස් ඒකෝ බික්කුපි මම ඒක කෙටි කරන්නම් හොඳද එකම පිරිමි භික්ෂුවක් කියන්නේ මම මේ පිරිමි කියන වචනේ විශේෂයෙන් දැම්මේ ඒ පසුබිම සකස් කරන්න හොඳද එක්කෙනෙක් හරි ඉන්නවාද ඔය ආශ්‍රව කියන ඒ වචන දැන් අපි දන්නවනේ ඒ මනස ගලන මනසට ගලන ලෝභ දෝෂ මෝහ කියන ඒ වැස්සෙන කුණු වැස්සෙන කුණු කාණුට නතර කරපු කෙනේ පොහොර කාණුටක නතර කරපු කෙනේ ඉන්නවද එහෙමයි ඒ වගේම හිත විමුක්ත කරගෙන ප්‍රඥාවෙන් පූර්ණ වූ ප්‍රඥාව මේ ගැන අවබෝධයක් ඇති කරගත් අය ඉන්නවද? දිත්තේව දාන්නේ දැම්මම අද්දකලා ඇස්පනා පිටම මට කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන් අය ඉන්නවද? එහෙම එක්කෙනෙක් ඉන්නවද කියලා අහනවා. දැන් බුදුහාමෙන් කියනකොට අහන්නේ එතකොට ඔය ඔබතුම ඇත්තටම වහංගෝතම ඇති දැන් ඇති කෞතමයන් වහන්සේ අමනාපෙන්නේ යාළු වෙන් කියන්නේ එක්කෙනෙක් හරි ඉන්නවද මේක තේරුම් ගත්තාය? දැන් ඔබහන්සයාට ආදරේ බුදුහන්ට නතුඹ මේ ඔය ඔබහන්සේගේ අහනත්ව ඉන්නවද? මොකද අපිත් එහෙම මෙනි හිතන්නේ. දැන් අච්චත් හිතන්නේ මමන්ට නම් ඔක තේරන ඔබහන්සේ කීපේ මේ තා තේරුම් ගත්ත මේක සසයි ගැඹුරුයි තේරුම් ගත්ත අනිත් අය ඉන්නවද? ඒක හොඳටම අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න තමයි ඉන්නවා මම විතරක් නෙවෙයි මේ හොඳ ධර්ම තේරුම් ගන්න එක්කන. බුදුහාමි කියනවා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් නෙවෙයි හතර තුන් දෙක හතර අද්ද පහක් නෙවෙයි 100ක් 200ක් 300ක් 400ක් 500ක් ඉත්තත් වඩා වැඩිින් ඉන්නවා. එහෙම තේරුම් ගත්තේ පිරිමියත් පිරිමි විශ්ෂු සම්පූර්ණ ජීවිතේම මේකට කැප කරපෙත් ඉන්නවා සම්පූර්ණ. ඊට පස්සේ හා පිරිමියත්තු ඉන්නවා. ඒත් ගෑනු භික්ෂුණීන් ඉන්නවා දෙක තේරුම් ගන්න. මම මේ විශේෂයෙන් මේ ගෑනු කියන වචනේ පාවිච්චි කරන්නේ. අපිට තේරුම් ගන්න. ඔව්. ඒ ශ්‍රාවිකා කියන කොටසක් ඉන්නවා එක්කෙනෙක් නෙවෙයි 100ක් නෙවෙයි 10ක් 1000ක් නෙවෙයි 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි ඊට වඩා අප්‍රමාණ වැඩිපුර සංඛ්‍යාවක් ඒ ස්ත්‍රී ශ්‍රාවිකාවන් ශ්‍රාවිකා කියන්නේ ස්ත්‍රී කියන්නේ වචනෙම තියෙන ඒ භික්ෂු භික්ෂුණී ශ්‍රාවිකාවන් ඉන්නවා පරම සත්‍ය අවබෝධය කරගත්. ඒ කියන්නේ මේ ඒ ශාරීරිය සහිතව තුටි ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ මාතෘ භාවයේ පීතෘ භාවයේ දෙන්න පුළුවන් නාම රූප කොටස නැ ලැබුණේ කිසි වෙනසක් නැහැ කියලා. ඊට පස්සේ අහනවා යා. එතකොට ඒක එයා දන්නවා කියලා දන්නවද බුදුහාමේ බුදුහාඳුරන්ගේ ක්‍රමේ දන්නවෙක් බව තේරෙනවා. එහෙම නැත්නම් කලින් කියන්න ඇති සූත්‍ර ඔක්කොම නැති වුණාට. මොකද එයා ඊට පස්සේ අහනවා මේ අනාගාමී තත්ත්වය. අපි දන්නවනේ ඒක මොකද්ද කියලා කියනකෝ. නැත්තම් වච්ච දන්නේ කොහොමද? එදා වච්ච තෙදා බුදුහාරෝටි කිව්වේ නෑ නේද? බුදුහාර කියන දේ වච්ච දැනගන්න ඕන. නැත්තම් මේ ප්‍රශ්නේ අහනවා. හොඳයි. ඒ භික්ෂුන් හිටපුවාවේ ඒ සත්‍ය අවබෝධය කරගත්ත අය පැත්තකින් තියන්න පිරිමියත් සත්‍ය අවබෝධය කරගත් ස්ත්‍රීන් ඒ භික්ෂුණී පැත්තකින් තියන්න. ඊට පස්සේ අහනවා අත්තිපන භෝතෝ ගෝතමස්ස ඒක උපාසකෝ එක උපාසකකින් උපාසකයන් නිතර එන යන බුදුහාමට වැඩිපුර ලං වෙච්චයි. ගිහි ඕදාත වසුන් එයත්තු අර මේ සුදුරෙදි අඳින්නේ ගෙවල් වල ඉන්නේ රැකියා කරනවා බ්‍රහ්මචාරි. හැබැයි එයත්තු විවාහ ජීවිතයක් ගත කරන ඇත්තු නෙවෙයි. සමහර විවාහ වෙලා ඇති. නමුත් විවාහ ජීවිත ගත කරන්න අර අපි දන්නවා මේ විසාක ධම්මදින්නා කතාව. පංචානං ඌරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛය. අර අපි දැන් ඒ වචන අපි ගතන විතරයි කියන්නේ අපි කවුරුත් දන්නවා සක්කාය දිට්ඨිය දන්නා මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම අතුරුදහන් වෙච්ච තැන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුර වන්දනාමාන පූජනා ඒවා මේවා පුදු පූජා කරන වන්දනා ගමන් යෑම ඒ වගේව පරම සත්‍ය අවබෝධය කියලා කරන මාර්ගය කියලා හිතෙන්නේ නැහැ යටි පස්සේ ඒවා සංස්කෘතියේ අංගයන් අනිත් අතු බව කරන්න ඕන જાටි කියලා හිතෙන චර ඒවා අඩුවට සලකනවා නෙවෙයි තියෙන කමිට යනවා. නමුත් ඒවා සත්‍ය අවබෝධයේ මාර්ගයක් හැටියට පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ඒවා අයින් කරලා කාමරාග සහ ව්‍යාපාද දෙක අයින් වෙච්චා. අර ලෝභ දෝෂ මොහ නැහැ එතකොට යාට. අවිජ්ජා ව්‍යාපාද නැති ඇත්තෝ ඉන්නවා. මම මේ කෙටියෙන් අනාගාමි කියන එක කිව්වේ ඕරම් භාග්‍යානං සංයෝජනානං පරික්ඛ්‍යා ඒව සම්පූර්ණයෙන් සබන් කැලලක් දීවල යන්නේ මේ විදිහට දීවල කියලා. කපුරු බෝලයක් දීවල යනවා කිය දීවල. විරකේ ඕපපාතිකෝ ආයතකොට එකට මව කුසක ඉන්නේ නැහැ. ඒ ආයෙ මේ අම්මා තාත්තා දෙන්නේ කොන්නේ නාම රූප සංතිතය ඇති කරන්නේ. මම හොඳට හිතන්න ඕන දාත් ඕපපාතිකයි. තත්ත පරිනිබ්බායි. අනාවස්ති ධම්මා ධම්මෝ තස්මා ලෝකා. ආයෙ ඒ එක එතන ඉවරනහම ආයෙ මේ මේ පුංචි මේ බ්ලූ ප්ලැනට් එකට පෘථුවියට ඇවිල්ලා ආයෙත් අම්මා කෙනෙක්ගේ මව තාත්තා කෙනෙක්ගේ මේක උදාහුවෙන් අම්මා කෙනෙකුගේ මව කුසක ආයෙත් විඥානයේ කියන එක පළපදියම් කරගෙන ඒ පිලෝපියන් ටියුබ් වල ඉඳලා ආයෙ ඇවිල්ලා කිරිබිලා ඩයපර් ඇඳලා ආයෙත් ABC දෙන එක 1 2 3 3 3 2 6යි ඔය වගේ જાති ආයෙ මේ මේ දූපත්තේ මෙහෙම ඉන්නවා මේ ඔය කතාවට එන්නේ නැහැ ඊට පස්සේ ඒ වතුරු දහන් වල ගිහිල්ලා මුළු විඥාන ස්කන්ධෙම අතුරු දහන් වෙලා ගිහිල්ලා. එහෙම ඇත්තු ඉන්නවද? එක්කෙනෙක් තමයි කියනවා. සුදු බුද්ධාන් කියන්නේ 100ක් 200ක් 300ක් 400ක් 500ක් නෙවෙයි ඊටත් වඩා වැඩි. ඒ තත්ත්වෙ ඉන්නේ උපාසක ඌ මගේ ගිහි ශාවකයෝ බ්‍රහ්මචාරි ඒ පංචෝරම් භාගේ නැති කරපු අය ඉන්නෝ එකපු ගුණ ටිකේ තියෙන අය. ඒක හොඳට මතකෙ තියෙන්න ඕන. දැන් ඔයත් කියනවා අලුත් කැලෙන්ඩරයක් හම්බුණා. ඉතින් අලුත් කැලෙන්ඩරේ හැදිච්ච අවුරුද්දේ තමයි හැබැයි ඒ කැලෙන්ඩරේ විතරයි අලුත් දෙයකට හම්බුනේ. ඒ කැලෙන්ඩරේ හැදිච්ච අවුරුද්දයට. එතකොට ඔන්න ඔය ඉගෙන ගන්න උන දාතම බුදුහාර කියන 100ක් 200ක් 300ක් 400ක් 500ක් මේ ඊටත් වැඩි ජිහි ඕදාත වසන ගෙවල් වල ඉන්නත් ඉන්නෝ ඒ පංචෝරම් භාගෙම නැති කරපෑට. ඒක 2500කට එහා දිවි මේක මේ රාජගහ නගරේ කොසම්බියේ මේ පැත්ත විතරයි ඉන්නේ කියලා හිතන්න එපා. හොඳද? සමාවෙන් දෙපා කියන එකට එන්න නොසිතයි. ඊට පස්සේ අහන වචය ඒ බ්‍රහ්මචාරි ඒ තත්ත්වයන්ගෙන් පැත්ත ඒව පැත්තකින් තියමුකෝ. ඒ පිරිමියත් කාන්තාව ඉන්නෝද තත්ත්වෙට ගියත්. එතකොට උපාසිකාවර ඉන්නවද කියලා. භික්ෂුවරුන් පැත්තකින් තියමු, භික්ෂුණීන් පැත්තකින් තියමු. අර්ගී මහත්තුරුන් පැත්තකින් දේම මේ නෝන මහත්තුරු ඉන්නවාද? බ්‍රහ්මචාරි විදිහට අත්තිපන බොහෝ ගෞතමසේ එක් උපාසකාප්ති සාවිකා ගිහිණියෝ දාත වසනා බ්‍රහ්මචාරිණී තා පංචන්නං උරම් භාග්‍යානං සංයෝජනාන පරික්‍ය ඕපපාතිකා තත්ත්පරිනිබ්බාය සත්ත පරිනිබ්බායිනි අනාවත්ති ධම්මා තස්මා ලෝකා අර කීප හැටියට ආයේ ඒ ඔය කියපු පහම අර ලෝකස් පහ ඒ පංච උරම් භාගී කිය මේ මේ මේ මනුස්ස ලෝකේ වගේ පැත්තට ඇදලා දාන જાටි ඒව නැති කරලා අම්මා තාත්තා ආය අම්මා තාත්තා කෙනෙක් අවශ්‍ය නැහැ යාගේ ප්‍රයත්න සඳහා ආයි එතකොට ඒ නාම රූප සම්තත වෙනම පාකිට දානවා. එහෙමයි එහෙම කාන්තාව ඉන්නවද? එතකොට බුදුහාම කියනවා ඔව්. 100ක් නෙමෙයි 200ක් නෙමෙයි 300ක් නෙමෙයි 400ක් නෙමෙයි. අර යහන එක්කෙනෙක් හරි ඉන්නවද කියලා. බුදුහාමට කියන 500ක් නෙමෙයි ඊටත් වැඩි ඉන්නවා. ඒතොර මතකේ තියෙන්න ඕන. ඒද හැම එකම ওই සූත්‍ර කතන්දරවල නැහැ. ඒ මේ තේරුම් ගත්ත ස්ත්‍රීන් සහ පුරුෂයන් හිටියා ඉන්නවා අපිටත් කරන්න පුළුවන් කියන අදහස් තියෙනවා. ඊට පස්සේ අකිනවා දැන් ඒ බ්‍රහ්මචාරී වෙ ඉන්න ගිහියට කාන්තාවෝ පුරුෂයෝ පැත්තකින් හිටමු. ඒත් ඔය මේ ඉන්නවාද? කාම භෝගී වහන්සේගේ ධර්මයේ පිළි අරගෙන ඉන්නේ ඕදාත වසන කියන පාට නෙවෙයි සූපාට ඇඳුම් තියෙන නැත්නම් පාට පාට ඇඳුම් තියෙන නැත්නම් කලිසම් කලිසම් කමිස සාරී ගවුම් ඇඳුම් බලඳුම් ටයි කෝඩ් දාගෙන ඉන්නේ නැත්නම් ඉන්නවද මම තේරන වශයෙන් කියනවා ශාසන කරා ඕවද ප්‍රතිකර බුදුහාරු කියෙපුදී කියපු ටික යන්න ඕන කියලා හිතාගෙන වැඩ කරන අර 10 මතක් වෙන්න ඕන. මේ 10ට 90 වැඩ කරන්නේ නැහැ. එහෙම මෙහෙම මිස්ුණත් ආයෙත් හදා ගන්නවා. බෝ මගේ අතින් මේක කරන මම අයින් කර ගන්න ඕනේ. මේ தත්ත්වය අපේ මනස් තියෙන බව තේරුම් ගන්න ඕනේ. මේක දාන්න එපා මේ 2500කට එහාම. මේ නාම රූප සංතති දැන් පවතින මේ වර්තමාන එහෙම කරන පිරිමි අය ස්ත්‍රී අය මගේ ගැහණු පිරිමි බෙහෙදේ ගත එකයි ඒ දෙකටම දාගන්තු. ඒතර බ්‍රහ්මචාරී නැයි කට්ටිය කාම භෝගී ඒ කියන්නේ ඒ සල්ලි හම්බ කරනවා ධර්මල්ලං හදනවා මිනුපුනු මිනිපිරියන් ඉන්නවා ඊට පස්සේ බැංකු ගිණුමක් තියෙනවා කාර් එලවනවා ජීවල් ඇති කර ගන්නවා තවත් ජීවල් ගන්නවා දරුවන්ටත් හොඳයි කියලා හොයන්න උත්සාහ ගන්න හොඳ කොලෙජ් වලට දානවා ඒවා ඒ අවශ්‍යතාවය ඒවත් කරන ගමන් තථාගතයන් වහන්සේගේ ශාසන කරා ඕවාද ප්‍රතිකරා යතින්න විචිකිච්ඡා හැබැයි විචිකිච්ඡා කියන එක තරණය කළා ඉන්නේ දැන් ආ හිතන්නේ නැහැ අපිට සාමයක තියෙනවා මෙයා හරිද කියනවා හරිද මේ සූත්‍රය ඇත්තෙන් මොකද තියෙනවා ඕක කොහොම පරිවර්තනය කරේ කියලා අපි තාම ඒ තත්ත්වයෙන් දැන් පහු කරගෙන යන්න ඕන. විගත කතං කතා. ඒක නම් මේක කොහොමද මේක නම් ඒක කොහොමද ඒ වගේ ඒවා දැන් ඒවා මේ තුනේ පන්තිය හදපු 3යි 3යි 6යි කියන කතන්දරය. ඒ වගේ විරවෙන්න ඕනද? වේසා රාජ්‍යපත්ත විශාරද භාවිතිනවා. ඒ කියන්නේ මට ඒගෙන මම දන්නවා ඉගෙන මම සම්පූර්ණ රිසර්ච් එකක් කළා අවසන් දැන්. මෙන්න නාම රූප අර මෙන්න නාම රූප පරිච්ඡේදය මේකෙන් මේක වෙනවා මේකෙන් මේක වෙනවා. පුජ්‍යල භාවයක් නැහැ. විඥානය ප්‍රයත්නක් තියෙනවා. විඥාන ප්‍රයත්නමත් නාම රූප තියෙනවා. නාම රූප සහ විඥාන තියෙනවා. ආයතන තියෙනවා. ආයතන වලින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එතකොට හැබැයි පස්සෙන් පස්සේ විතරක් නෙවෙයි දුක ඉන්නේ. අවිජ්ජා සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප සලායතන සලායතන පත්‍ය පස්සුතු පස්සනේ පස්සෙන් කලින් තිබෙන જાති දුක්ඛේම තමයි කියලා තමන්ට තේරෙලා තියෙනවා සලායතනෙන් පස්සේ දුකමතු වෙන කතාවක් නෙවෙයි සංඛා දුක්ඛ දුක්ඛය තියෙනවා කියන එක තේරුම් අරගෙන තියෙනවා වේසා රාජ්‍ය පත්‍ය අපරප්පත්‍ය සාසසනෙ තව කෙනෙක් ඇවිල්ලා ඇඟිලි ගහලා කියන්න ඕන ඕක මේ නෙමෙයි මේක මෙහෙමයි කියලා. මෙන්න රූප මෙන්න වේදනා මෙන්න සංකාර මෙන්න විඥාන ඕක මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. කියලා ඇඟිලි ගහලා ආය ආරවුසල කියන්න දෙයක් නැහැ. තමම්ම දැන් දන්නා බුදුහාම කිව්වා මේක මට තේරෙනවා ඒක. මං සිංහල නිසාවත් බෞද්ධ නිසාවත් මෙහෙම පන්සල් යනවා දන් දෙනවා. ඒක කතා නෙමෙයි දැන් තියෙන්නේ. නාම රූප මේ ටිකේ තේරුම් ගන්න පුළුවන් තරම් අපරප්පච්චෝ සත්තු සාසනේ විහෙරට එහෙම ඉන්නවා බුදුහාමර කියන එකනේ නෙවෙයි 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් නෙවෙයි 400ක් නෙවෙයි 500ක් ඊටත් වැඩි ඉන්නවා කියලා කාන්තාවෝ සහ පිරිමයි ඊට පස්සේ වචේ කියනවා සතේහි භෝගෝතම ඉමන් ධම්මං භවං යෝගෝතම ආරාධක ඔබවිස ඔබවන්සේ විතරක් නම් මේක මේක තේරුම් ගත් එක්කෙනා ඉන්නේ ඒකෙන් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. පොඩි අඩුවක් තියෙනවා. ඒ වහන්සේගේ ශාසනේ මේ වහන්සේගේ ශාසනේ මේ ආචාර ධර්ම වහන්සේගේ දේශනා මාර්ගය වහන්සේගේ සසුනේ වහන්සේගේ ගුරුකුලයේ අපි මේ වචනයක් කියමුමමන්නේ වචන කිව්වට මේක ඔබ වහන්සේ මේක තේරුම් ගන්න තියෙනවා තවත් සාල්පිසක් මේක තේරුම් අරගෙන ඉතින් සයි දෙපැත්තෙන් මේක සම්බන්ධයි කියන්නේ බුදුහාරුත් මේක දෙන්න ගන්නවා ඒක දැනගත්ත අනිත්‍යත්ව තියෙනවා ඒක තමයි බුද්ධ කීවේ එකයි අවබෝධ කරගත්ත අනිත්‍යයට අවබෝධ කරලා දෙන්න එතකොට මං ඒ ටික කොහොම කියන්න හදන්න ආයතය කියන මේ අර සත්‍ය පරම සත්‍ය අවබෝධය කරගත් ඒ මාර්ගයව බොහෝ දුර ගිහිල්ලා තියෙන ඇත්තෝ මාර්ගය හරිමයි කියලා කමන්තම හස විඳලා දිව ගාල බලපු ඇත්තෝ ඉන්නවා. එයා එක තමයි කියන්නේ එකින්දා එක සම්පූර්ණ මේ ශාසනය කියලා. ඒතෝ දෙයක් කියනවා හරියට ගංගාව මුහුද පැත්තටම නැමිලා යනවා වගේ හැම ගංගාවක්ම ඔබ වහන්සේගේ පැවිදි වෙච්ච ඇත්තොත් පැවිදි නොවිච්ච ඇත්තොත් සද්ධහත්ත පබ්බජිතා ගෝතමස්ස පරිසා ඒ කියන්නේ සුදු ඇඳුම් ඇඳලා ටයිකෝට් ඇඳලා බූට් සපත්තු දාන කාර්වල හැමදා රැකියාවට යන බැංකුවට යන චෙක් ලියන බිල් ගෙවන දරුවෝ හදන මනුපුරු මිනිපු හදන ඒ ඔක්කොමලා ඔක්කොමලා නිබ්බාන නින්නා නිබ්බාන පෝනා නිබ්බාන පබ්බාර නිබ්බානේ පැත්තටමයි ගලාන යන්නේ නිබ්බානේ පැත්තටමයි ඇදහැලෙන්නේ දියල්ලක් යනවා නිබ්බාන පැත්තටමයි නැමිලා තියෙන්නේ නිබ්බානං ආහචිතිත්තරි ගිහිල්ලා නතරල තින් නිබ්බානි මොයේ එතන ඒ ඊට පස්සේ කියන අභික්ඛන්තං භෝගෝතං භවකත්තුමෙන්න ආරිමි හේලයි මං ඔබ වහන්සේගේ කතාව බොහොම කාලකට පස්සේ ඉතින් හම්බෙන්නත් ඇවිල්ලා එයා කියනවා මම බුද්ධ ධම්ම සංඝ සරණ යනවා මට ඔබ වහන්සේගේ ළඟ පැවිදි වෙන්න අවසරය ඉල්ලුවා. ඒක බුදුහාමරයාට කියනවා වච්ච ඔබ වෙන අන්‍යාගමික කෙනෙක් ඒ නිසා මේ පැවිද්ද බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ අන්‍යාගමික පැවිද්දෙක් කියලා එතකොට පූජකවරේ නැත්තම් ඒ භාවනා කරන කෙනෙක්ගේ පැත්තේ පරිබ්බාජික කියන්නේ නැත්තම් එතකොට ඒ ඇත්තෝ මේ ධර්ම විශ්ිනේ තෙන්න ඕන නම් මාස 4ක් පරිවාසනයක් කරන්න ඕනේ. ඒ කියන්නේ අරක යන්නේ නැහැ. සාමයේක තියාගෙන ඉන්නවා. නමුත් මේකට එන්න දැන් කැමති නැහැ. ඒ ප්‍රතිපදාවට යන්නේ. නමුත් තියාගි තිබුණා නම් අර මොනවා හරි ක්‍රම කොණ්ඩේ බැඳපු විදිහට හරි කොණ්ඩේ ගොත්තපු ක්‍රම හරි නැත්තම් මේ ඇටමාලයක් තිබුණා නම් නැත්තම් කමන්දුලුවක් තිබුණා නම් ඒ ඔක්කොම තියාගෙන ඉන්නවා සුදු රෙද්ද අඳින හැටිට අඳිනවා කහ රෙද්ද අඳින හැටිට ඒ විදිහට ඉන්නවා පැවිදි කරන්නේ නැහැ එකපාරට. ඒකට යා කියන මේ භික්ෂුන් වහන්සේලා කැමති වුණොත් ඊට පස්සේ භික්ෂුන්ව පැවිදි කරයි. ඒකට යා කියනවා මේ ඊට පස්සේ බුදුහාමගෙන අපිට මෙත්ත පුද්ගල වේමත්ත විත ඒ උනාඩු පුද්ගලයන්ගේ වෙනස නම් එතෙන් සලකා බලනවා කියලා. ඒ කියන්නේ සැබවින්ම එකට එනවා නම් භික්ෂුන් වහන්සේලා තියන්නේ කරයි මාස 4ක් ඉන්නුන මෙයාට ප්‍රේදෝ උපසම්පදා එදෙන්න පුළුවන් කියලා. දැන් භික්ෂුන් තේරෙන මෙයා මේ ඇවිල්ලා අර මේ එයා මෙයා හොයන්ට ආපු කෙනෙක් නෙවෙයි අර මතක දෙකෙනෙක් ඇවිල්ලා එහෙම හෙව්වා. ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා. එතකොට බුදුහාම කියනවා මේ මාස එයා කියනවා මම මාස 4ක් නෙවෙයි මම ඕන තරම් කලක් ඉන්නවා නම් භික්ෂුන් වහන්සේලා මාව පැවිදි කරනවා නම් ඕන තරම් කලක් මම පරිවාසයේ ඉන්නම් කියලා. එයා ඊට පස්සේ පැවිදි වුණා. පැවිදිලා මේ සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙලා ඒ කටයුතු කරලා එයා පරම සත්‍ය අවබෝධය කරගත්තා. එතකොට ඊට පස්සේ එයා බුදුහාඳුරන්ට කියනවා මේ බුදුහාන් ළඟට ඇවිල්ලා එයා කියනවා පුසම්පදා වෙලා පැවිද්දරගෙන මට කියන කොම් කාරණා තේරුණා මේ සීක ඥානේ සීක විද්‍යාවේ පත්තබ්බන් ඒක මට තේරුණා මොකද්ද කරන්න ඕනේ කියලා ඔය අපි කියන ලෝභ දෝෂ මෝහ ඊළඟට 10ක් කිව්වා ඒවා මට දැක්කෝම් තේරෙනවා මම ඊළඟට මොනවද කරන්න ඕනේ ඒ සඳහා මට කී ක්‍රමයක් කියලා දෙන්න කිව්වා. ඒතර බුදුහාමුදුරුවෝ කියන තේනෙහි වචේ දේ ධම්මේ උත්තරින් භාවේහි. තවත් එහාට කරන්න ඕන නම් මෙන්න මේ දෙක තවත් එහාට ප්‍රගුණ කරන්න. සමථංච විපස්සනාන්ත. දන්නවා කියලා හිතන්න එපා දැන් ওই වචන දෙක. අර දැන් අපි දන්නවානේ සම්මතේ අසමතේ වෙන හැටි සහ අවිපස්සනා වෙන හැටි අපි දන්නවා ඒක නිසා සම්මතය ඇති කරගන්න මාර්ගයේ හිංසිරේ ගෞරවණීය ආදරය කරන්න පුළුවන් ගුරුවරයෙක් ගුරුවරියක් වාගෙන අත්‍යක සාකච්ඡා කළ මාර්ගය තව තීරණ වෙන්න. හිතේ හෝඩුවවල් හොයලා දෙන කෙනෙක්. මේ සම්මත විපස්සනා කෙරොත් එහෙම අනේක ධාතු පටිසංවේද පටිවේදාය සංවර්ධිස. මේ දෙක වැඩිවොත් එහෙම හොඳට තවත් ප්‍රගුණ කරොත් එහෙම අනේක ධාතු පටිවේදාය සංවත්තිසන්ත මේ දෙක වැඩුවොත් එහෙම නොයේ ක්‍රමවලට මේ ලෝකේ බෙදලා බලන්න පුළුවන් මේ ලෝකේ කියන්නේ මේ පංචමහද්වීප හරි සප්තමහා සාගර හරි උත්තරද්වය දක්ෂිණද්වය හරි නැත්නම් මේ සෝලාර් සිස්ටම් ගැලැක්සිස් නෙවෙයි මේ නාම රූප සම්තති රූප වේදනා සංඥා සංකාර්සා විඥාන ස්වરૂපේ තේරුම් ගන්න පුළුවන් පැති තියෙන එක එක පැත්තට තේරේ. ඇහැ තේරේ, කන තේරේ, ශබ්ද තේරේ, ගන්ධ තේරේ, රිදිලි තේරේ, ඒ જાති තේරෙන එක. එතකොට බුදුහාරයේ කියන ඊට පස්සේ අනේක ධාතු මේක තේරුම් අ르ගෙන තවත් එහාට යන්න පුළුවන් අපි දන්න අර ත්‍රිවිද්‍යාවටම උන්වහන්සේ දේශනා කරනවා. මම ඒවක් කොම් කියන්නේ නැහැ. ඒ මාර්ගයේ කියන ඊට පස්සේ එයා අපි ඉගෙන ගන්නනේ අර සක්තිබබ්බ සූත්‍රයේදී එයා තේනවා සත්‍ත්‍ර සත්‍යයේ සක්ති භබ්බතම් පාපුණාති සති සති ආයතනේ ඒ අවශ්‍ය කාරණා තියෙනවා නම් එක එක ඒ අවබෝධ කර ගන්න ඕන පැතිවලට මනස විවෘත වෙනවා ඒක තමයි කියන්නේ එතකොට ඊට පස්සේ මෙයා සත්‍ය අවබෝධය කරගත්තා. පරම සත්‍ය අවබෝධය කරගත්ත වච්ච. ඒක වැඩි කලක් නොගිහිල්ලම. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනවා. මෙයා දැක්කා. ඒ කොමාරි බා බික්ෂුන් පිරිස වෙන එයා තේරෙනවානේ මේ ඇත්තද පරිබ්බාජිකනේ පැවිදි මේ බෞද්ධ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා අර තේරෙනවාද ඒ ඇත්තෝ ඇහුවා දැන් කොහෙද යන්නේ කියලා ඒතර කිව්වා අපි යනවා මේ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ හැම වෙලෙන්ට යනවා දකින්ට යනවා කියලා තුඟුඩ ආදෘ යන්න එපාය පහින් යන්න එපාය පිටුම මේ ඉන්නේ මේ ඩොට් කරලා නැණ අපි හිතමු ඉන්නේ ලොස් ඇන්ජලිස් පැත්තේ යන්න ඕන නැත්නම් දෙවුන්දරේ ඉන්නවා නම් යාපනයේ පැත්තට වගේ විදගෙන යන්න ඕන ඉතර දුරක් වෙනවා ඒතකොට. ඒතකොට ඒ විදගෙන යනවා ඒතකොට පයින් යනවා මාස ගානක් යන්නත්. ඒතකොට ඒ ඇත්තන්ට කීවා භික්ෂුන් වහන්සේලාට එහෙනම් මගේ වචෙන්නොත් භාග්‍යතුන් වහන්සේගේ පාදයන් සිරසා වන්දත බලන් දෙතොට පරම සත්‍ය අවබෝධය කරගත්ත ඇත්තොත් තථාගතයන් වහන්සේ පසිරිපාවලට සිතෙල වඳිනවා කියන කමත කරන්න එපා. කිසයිව නොකරන ගති නෙවෙයි අර මේ සීලබ්බත පරාමාස අයින් වෙනවා කියව එක නෙවෙයි මෙතන වෙන්නේ. ඒ වගේම වැඳලා කියන්නේ පරිචින්නෝ මේ භගව පරිචින්නෝ මේ සුගත. තථාගතයන් වහන්සේ මා සම්පූර්ණින් කියන දේ එහුම්කන් දුන්නා තථාගතයන් වහන්සේ කියන දේ මං කළා කියලා කියන්න කිව්වා. අපිට මං තේරෙන වශයෙන් ඒ කිව්වේ. සසුගතයන් වහන්සේ. ඒතකොට ඒ අත්ෝ හිමයි කියලා බුදුහන්ත කියලා කිව්වා. මෙහෙම කිව්වා කියලා. වච්චගොත්ත භාග්‍යතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනා මෙහෙම කියනවා පරිචින්නෝ මේ භගවා පරිචින්නෝ මේ සුගතෝ කියලා. ඒක සම්පූර්ණයෙන් කියනවා. ඒතර බුදුහාමර කියනවා භික්ෂුන්නි වච්චගොත්ත ගේ සිත මං මගේ සිතින් දැනගත්තා කියලා. වච්චගොත්ත ඒ තත්ත්වයට එනකොට ඒ ටියුන් අප් වෙනකොට ඊට වඩා මේතන තේරෙනවා. අර සැටලයිට් එකෙන් හම්බෙනවා වගේ. ඒක එනවා ඒක. ගුරුවරු හම්මෙත් එහෙමයි. ඔය සත්තු මරන්න ඕන නැහැ කියලා හිතනකොට ඒකට වෙනවා ක්‍රමයක්. ඒක තේරෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ අසිරිමත් බව ගැන තේරුම් අරගෙන තියෙනක හොඳයි. තේවිජ්ජෝ ඒ වගේම දේවතාවරුත් මට මේක මේ පණිවිඩය කිව්වයට උත්තරවිලා තේවිජ්ජෝ වච්චගුත්තෝ බික්කෝ මහින්දිකෝ මහානුභාව වච්චගුත්ත තේවිජ්ජයි ඒ කියන්නේ ත්‍රිවිද්‍යා ප්‍රාප්තයි ඒක සත්‍ය විද්‍යාවම දැනගත් අපි දන්න මොනවද කියලා මහින්දිකයි මහානුභාවයි කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඒක බුදුහාමෙන් කිව්වම යතිතාම සතුටුන වච්චගුත්ත ඇත්තගෙන එතකොට එයා බුදුහාමුදුරු බලන්ට ගියේ නැහැ එතකොට හරි අනැත්තන්ට කිව්වා එතකොට නම නුගියා කියලා එයා ගැඩුවක් නෑ පරම සත්‍ය අවබෝධය කරගෙන තිබුණා මාසික දෙපා නමස්කාර කාන්ත කියලා අන්න කෘතඥතාවය. ඔන්නේ කෘතඥතාවපූර්වක ආදරය තමයි අපිත් කරගන්න ඕනේ. ඒ අසහාය වූ ශාස්ත්‍රඥ වහන්සේ, ගෞතමයන් වහන්සේ, සිද්ධාර්ථයන් වහන්සේ කියන කල්‍යාණ මිත්‍යන් වුණාට පින් මේක තමයි වච්චි සූත්‍රයේ වච්චිගුත්ත සූත්‍රයේ මධ්‍යම නිකායේ අපි ඒ බුදුහාමුදුරන්ගේ මාර්ගයට අවතීර්ණ අධිෂ්ඨාන පූර්වකින් සම්මා සම්බුද්ධ සරණයි සාකච්ඡා කරන්න ධර්මය තවදුරට සාදු සාදු සාදු මේ අපිට විනාඩි 20ක කාලයක් තියෙනවා මේ සාකච්ඡාව මහා වච්චිකොත්ත සූත්‍රයේ නම් තමයි මජ්ක්‍ධිම නිකායේ මම බලන පොතේ තියෙන්නේ මජ්ක්‍ධිම 50කේ ඉතින් ඒ සූත්‍ර දේශනාව ඉතාමත්ම හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා කල්‍යාණ මිත්‍රින් දවස්තර තියෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න හොඳයි මම යොමු වෙන කල්‍යාණ මිත්‍රින් හොඳයි ගෞරවයෙන් මම කැමති මේ සත්‍යතුමානි මම මේක කාරණාව පිළිබඳව පොඩ්ඩක් අහලා දැනගන්න විගත කතා ගැන සත්‍යතුමා පැහැදිලි කළා මට ඒ පිළිබඳව තව ටිකක් දැනගන්න ඕනකම තියෙනවා ඒක අර සත්‍යතුමා පැහැදිලි කරන දෙකුවාද එකිනෙක ගලපමින් බලමින් ඒ වගේ කරන්නේ නැහැ ඉතින් දිශිය අධ්‍යාපනයක් මට ගත්තේ නමුත් අපි ඇසින් බොහෝ විට ඒක කරනවා ඒ පිළිබඳව පොඩ්ඩක් ටිකක් දැනගන්න කැමති සත්‍යතුමානි ඒ විගත කතා ගැන කියුණේ අර මේ භක්මචාරී නොවන ජීවිත ගත කරන පිරිස ඒකේදී විගත කතං කතා කියලා කියන්නේ කතං කියලා කියන්නේ කොහොමද කියන එක ඒක කොහොමද මේක කොහොමද කියලා හිතන්නේ හැබැයි ධම්මවිචය ගැන කතා කියනවා නේ ධම්මවිචය පායි කියන එක නෙවෙයි කියන්නේ ඊට වඩා පහළ දෙයක් මේ සමහරට අපිව පහු කරගෙන ගිහින් තියෙනවා නම්ද පුළුවන් උතුර අර විචිකිච්ඡාව කියන්නේ මේක තින්න විචිකිච්ඡා විගත කතං කතා ඒක කොහොමද මේක කොහොමද කියලා හිතෙන්නේ ඒ කියන්නේ තින්න විචිකිච්ඡා විගත කතං කතා කියන දේ එකට ගන්න ඕනේ දැන් මම අර ඔව් විචිකිච්ඡා ගැන පැහැදිලි කිරීම තින්න විචිකිච්ඡා වචනේ නෝ විගත කතං කතා කියනකොට මම ඒකද කතං කියලා කියන්නේ කොහොමද කතං කියන්නේ ඒක කොහොමද මේක කොහොමද කියලා හින්නේ දැන් මොකද මම දන්නවයි වේසාරජ්ජ පත්තා කියන්නේ විසරද වෙලා ඉන්නේ විසරද කියලා කියන්නේ ඉගෙන මන් දැන් දන්නවා ඒ කියන්නේ විසරද කියන්නේ ඒ කියන්නේ ඒ සංගීතේ විසරද කියලා කියන අභිධර්ම විශාරදී කියලා කියන්නේ අභිධර්මයේ තියෙනවා මේකේ තියෙනවා කියලා දන්නවා. එතකොට ඒ වගේ තින්න විචිකිච්ඡා විගත කතං කතා. ඒක කොහොමද මේක කොහොමද කිය කියා හිත හිතා ඉන්න ගතිය පහු කරලා ගිලදී. අර විචිකිච්ඡාවට සමානයි. දැන් තේරෙනව නේද එතකොට? එහෙම සතුට මේක බොහොම හොඳයි පැහැදිලි. මොකද මට පැහැදිලිුනේ මේ ධම්ම විශ්ය ගැන අපි බොහෝ විට තියෙනවා. මොකද මේ මම දන්නවා අපිට උදාහරණයක් ඇටියට පසුගිය මෑත කාලේ සිකුරාද වන්දන දේශනාවකට පසු අපි සාකච්ඡාවක් කළා. ඉතින් යම් කෙනෙක් කියන පුළුවන් මේ ස්පෙකියුලේෂන් එහෙම නැත්නම් මේ එහෙම කතා. නමුත් මම දකින්නේ මේ වගේ තත්යකට වඩා මෙතෙන්දි මේ ධම්ම විශ්ය අපි දේවල් හොයා බලමින් කටයුතු කිරීම මට ඒකේ වරදක් එච්ච දැක්කේ නැහැ. ඒ වගේ දෙයක මොකද අපි ධම්ම විශ්ය පවත්වමින් ධර්මය හොයා බැලීම ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මෙතෙන්දි කියන්නේ සින්න විශ්ිකිච්ඡාවකද කතා කියනකොට සත්‍යතුමා දැන් පැහැ. ඔව් ධම්ම විචේ වඩන්න තියෙන එකක්. ඒක බොජ්ජංගය බෝධියේ සත්‍ය අවබෝධයේ අත්‍යවශ්‍ය කාරණයක්. මේක ඒකට බාධා කරන මුල්ම හරිය. ඒතකොට මාර්ගයට අවතීනනකොට මම දන්නවා මේ මෙත්තා භාවනාව වැඩිලා තියෙනවා නම් ද්වේෂය එන්නේ නැහැ. අසුභ භාවනාව වැඩිලා තියෙනවා නම් රාගය එන්නේ නැහැ. එතකොට කම්මැලි කම යන්න නම් මෙන්න මේ විලාට ධම්ම විචේ කරන්න ඕන. මේ පීතිපස්සද්ද තියෙන්න ඕන මට අර්ථය આવොත් එහෙම. ඒවා කියනවා දන්නවා මං. ඒ වගේ දේවල් දන්නවා. ඒකයි. විකත කතං කතා කියන එකයි තින්න විචිච්ඡත් කියන දෙකයි සමාන සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. මේ කල්‍යාණ මිත්‍රෙනි මම හිතන්නේ තමයි වැඩගත් සුත්‍ර දේශනා මේ අවුරුද්දේ මුලා පටන් ගන්න අපිට ලැබුණේ. මොකද අපි කාටවත් ධෛර්ය ලැබෙන සත්‍යගතන් වහන්සේක වචනයෙන්ම කියවෙන සුත්‍ර දේශනාවක කියවෙනවා මේ කල්සන් වඳින සපත්තු දාන ඉස්කෝල යන මේ රසවක අපිටත් මේ කරන්න පුළුවන් දෙයක් බව සත්‍යතුමා හැමදාමත් කියනවා. අද සුත්‍ර දේශනාව මිස්මතු කරමින් අපිට ඒ දව වෙන්න කියුනේ. ඒ නිසා අපිට පස්සේ ආරම්භයට හොඳ සුත්‍රයක් කල්යන් ප්‍රින්ට් පුළුවන් සාකච්ඡා ඉදු කොටස දෙක තුනෙන් කල්යන් මිත්‍රය හැටියට. තෙරුවන් සරණයි කියලා දෙනාට තමයි මම මේ අහන්නේ සමහරට ගැළපෙනවද දන්නේ නැහැ. නමුත් මම මගේ අදහස මම කියන්නම්. දැන් මේ සූත්‍රේන ඒ වච්චිකොත්ත තුමා වෙන ආගමක හෝ වෙන කෙනෙක්. ඒකට බණහාලා බුදුහාමුදුරන්ගෙන් මහාන වෙන්න කියලා හිතනවා. දැන් අපි බණහාන පුංචි කාලේ ඉඳල් නොයෙකුත් දේවල් නොයෙකුත් බණ ධර්ම අභිධර්මයේ පවා දැන් අහලා තියෙනවා. නමුත් අපිට මට නම් කිසිම සිතිවිල්ලක් ඇතිවෙන්නේ නැහැ මේ මහාන වෙන්න තරම්. ඒකට හේතුව තාම හිතේ ඇත්ත ආශියතාවයක් ඇති වුණේ නැද්ද? නැත්නම් තාම මේ තාමපි ලෝභ දේශ මොහොලින් තලාපෙල්නවාද අපිට එතනින් ගැලවෙන්න බැරි වුණාද? ඒකට මොනවාගේ අදහසක්ද ඔබතුමාලා දරන්නේ? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. බොහොම හොඳවන් ප්‍රශ්නයක් තමයි මේකේ. ඉතින් මම දන්නවා බොහෝ අදාසියේ සිරුරක් දාගන්න අවශ්‍ය නැහැ කියන පැත්තෙන් උත්තර ලැබෙන මේ විදිහට යන්න පුළුවන් කියන එක. නමුත් ඒක මගේ ප්‍රශ්නේ හරි වැදගත්. ඒකෙන් පෙන්නුම් කරේ අපිට ඇත්තටම මේකේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි මේ කරන්නේ මේ දැන් මතුවත්තා වූ මේ වයසට ගිහිල්ලා අවුරුදු 55ට පැනලා දැන් කරන්න දැන් නැති කමුත් නැත්නම් නිත්‍යවත් බැරිම වෙච්ච තැන මේ ධර්මයට යොමු වෙලා දැන් යන්තම් මේ අතුපත කරගෙන ඉන්නවද නැත්නම් ඇත්තටම අපිට මේ සංසාර ගමන නිමා කර ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවෙලාද කියන අර්ථේ බොහොම හොඳ ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. මම එළියෙන් හිතට අපිට තියෙන දෙයක්. ඉතින් මම චිත්‍ර මාහිතුම වෙනඟ ඉගෙනීමක් කියන්නේ. ස්ටිෆන් සර්නේ සත්‍යිත මාත්‍ර හැම දිනටම මම හිතන්නේ චන්දන මහත්මයා අහපු ප්‍රශ්නෙට උත්තර අපිට මේ සූත්‍රෙම තියෙනවා ඒක. මම හිතන්නේ එතුමට ඒ ගැන හිතේ පැකිලීමක් ඇති කරගතිය යුතුයි කියලා. ඒක තමයි සත්‍යිත මෛතාම පැහැදිලිව අපිට කියලා දුන්නේ තථාගතයන් වහන්සේ කියලා තියෙනවා. මේ කඩිසං කෝට් අඳින මේකයි ගහන අයටත් මේක කරන්න පුළුවන් කියලා. එමුනම් අපිට ඇත්තටම මේ අපිට මහන වෙන්න අදහසක් ආවේ නෑ කියලා අපි හිත අධෛර්යමත් කරගත යුතු නෑ කියන එක තමයි. යම් කිසි හේතුවකට අපිට යම් කිසි පිනක් තියෙනවා නම් එවැනි අදහසක් පහළ වෙලා සම්පූර්ණයෙන්ම මේ ජීවන කාම භෝගී ජීවිතෙන් අයින් වෙලා සම්පූර්ණයෙන්ම එමේ යන්න පුළුවන් නම් ඒක අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මේ සූත්‍රයට අනුව අපිට අධෛර්යමත් විය යුතු නෑ කියන එක හිතුනේ. ඒ මොකද මෙහිම ඉඳගෙන තේදී කරගන්න පුළුවන් කියලා තියෙන්නේ කවුරුත් නෙවෙයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් අපි ඒ දේ ඉතාම හොඳින් හිතට ගත්තොත් මම හිතන්නේ අපිට අධෛර්යමත් විය යුතු නෑ කියන එකයි. ඒ ඉතාම කෙටිකින් කියන්න පුළුවන් තිරුවන් සරණයි. දැන් මාත් ඒ පිළිතුර ගැන සත්‍යසහිනුපත් වෙනවද? තිරුවන් සරණයි මම එහෙම පිළිතුරක් නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මේ අධෛර්යමත් වීමක් නැහැ. අපි ධෛර්යමත් නේ. දැන් අපි හැමදාම මේ ඇඩික්ට් වෙලා තියෙන්නේ මේ විදිහ අදාම් සාකච්ඡාවට ඇඩික්ට් වෙලා තියෙන්නේ. එතකොට අපිට ශ්‍රද්ධාව තියෙනවා කියලා මම හිතනවා. මම ගොඩක් වෙලාවට ඉස්සර බැලුවේ මොන සම්ප්‍රප්ලාව කියකියා ඔය සමාජයේ හැසිරුනි. නමුත් දැන් එහෙම දෙයක් නැහැනේ. දැන් මට තේරෙනවා සම්ප්‍රප්ලාව කියකියා ඉන්න තැන් වලින් හොඳ නැහැ. මම ඒ වෙනුවට හිත නිදහසේ තියන් දරන්න ඒකත් කරන්න දෙන්න. මම හැම වෙලෙම ධර්මය අහනවා රේඩියෝ එකෙන් ඉන්ටර්නෙට් එකෙන් මොකක් හරි ධර්මය තියෙන තැනට සම්බන්ධ වෙලා ඉන්නවා. අතන මේ අධෛර්යමත් වීමක් ගැන නෙමෙයි මම ඇත්තටම ඇවිල්ලා මට සමාවෙන්න හිම් මං කියනවාට මම ඇත්ත අවශ්‍යතාවයක් අපිට ඇති වෙලා තියෙනවද මේකෙන් ගෙවිලා සම්පූර්ණ මේ සයිකොඩ් එක ඇඳගෙන හෝ නැතුව හෝ දාගෙන අබ්‍රාහ්මචාරී ජීවිතයක් හෝ ගෙවන්න තාම මට නම් හිතිලා නැහැ මේ සම්පූර්ණයෙන් මිදිලා. ඉතින් අධ්‍යාත්මික වශයෙන් එහෙම තාම අදහසක් පෙන් නැගිලා නැහැ. ඒ එහෙම වෙන්න හේතුව තාම මගේ හිතේ ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියන එකයි මම ඇහෙවි. දරුවන් කරන සමාවෙන්න වැඩියක් නැහැ නෑ. ඔබතුමා වැඩි ප්‍රශ්නයක් නෙමෙයි බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මමත් කැමතියි මේ ප්‍රශ්නෙට. හේතුව මොකද අපි වෙනත් පැත්තකින් කතා කරනකොට යාළුවෝ අපි කතා කරලා තියෙනවා මේ දේවල් හරියට. ඒ වගේම මේ කාලේ වල අපිට මොන ගැහිච්ච කවුරු නිසා වන්වත්ල සමග ඇසුරු කරනකොටත් අපිට දැනෙනවා පේනවා උන්වහන්සේලා සමහර හැම සවනසගෙනම පොදුවේ හිතන්න හම්බෙච්ච යන්නම ජීවිත කාලේ මුල ලේන්න මේක යොමු වෙලා පුදුම විනය පුදුම සංවර බව පුදුම සීලයක් නැතුව ජීවත් වෙන සවනසලා ඉන්නවා උන්වහන්සේලා එහෙම කරගෙන මේ ගමනට යනවා. ඉතින් මේක මේ අද අනුකුබ්බ සීකා අනුකුබ්බ සීලා ඒ වගේ යන්න තියෙන මේ කරකක් මේක වෙන්න තියෙනවා පිළිවෙලක දැන් තියෙනවා අපි කරන දේ වටිනාකමක් තියෙනවා අපි කලින් උත්තර වලින් චිත්තමතික වගේ අපිට මේක අපි කරන දේ ප්‍රතිඵලයක් තියෙයි කල්සමෙන්දල යන පුළුවන් දුරක් තියෙයි ඒ අපි ඉන්න මේ කරගෙන යන දේ තවදුරටත් හොඳින් කරගෙන යන එක තමයි කරන්නේ. ඉතින් කෙසේ වෙතත් අර ඔබතුමා කියපු දේ පැහැදිලිව තියෙනවා මේක මේ අපි යන්න තව දුර තියෙනවා අර ඒ කියපු සීලය මට නම් ඒ ස්වාමීන් වහන්සේලාට තියෙනේ සංවර බව සීලය මගේ මාතෘල නැහැ. ඒක නෑ කියන්නේ ඒක මම නැති හෝ ඇති බවත් මම වරදක් කියලා දකින්නෙත් නැහැ. අර ඉස්සෙල්ලා මේ කියල කිව්වේ අපි මුලින්ම සූත්‍රයේදී කිව්වේ ලෝභයේ දේශේ මොහේගෙන කියනකොට ලෝභය අකුසලයි කලු. නමුත් සත්‍යත්වයේ ඉතින් යම් දෙවෙනි සපත පැහැදිලි කරනපත් කියුණා මේ ඒ පුද්ගලයා තුළ ජීව සත්ව බලයක් ලැබුව පුද්ගලයා තුළ මේ තීන දේ තමයි ලෝභයේ දේශේ මොහේ කියන්නේ. ඉතින් ඒක ටිකේ තීන දේ හැටියට දැනගෙන මේ සත්ව බලය ලැබුව මම කටයුතු කිරීම හොඳයි. ඉතින් ඒක නැති කරගෙන යන්න සඳහා මම මේක යටපත් කිරීමක් කරන්න එකක් මේ වගේම එක ඒ සඳහා ප්‍රතිපදාවක් කතා කරන අවශ්‍ය දේශිත ප්‍රතිපදාවක් කියමු වෙලා ඒ ප්‍රඥා වැඩිම තුලින් ඒව නැති කර ගැනීමට කටයුතු කිරීම තමයි එකක්. ඉතින් ඒ නිසා මම දකින්නේ නැහැ වරදක් කියලා මාතුල තියෙන දේ දකින්න පමණයි මම මේ ඩාරේ ඒ නැති කිරීම සඳහා ප්‍රතිපදාවක් කරනවා. ඉතින් මම දකින්න මාතුල අර අන්දර මහත්තයා කිව්ව වගේ කුපියන් දකින්න කවුරුන් සවන්වාසලාගේ උන්වහන්සේලා හැදින්නේ පිළිවෙලට යවුලේ කපනකොට යවුලේ කෙස් ගහක් නැති තරමට සියුම්ම වුමනාවෙන් එක කපලා තියෙනවා. ඉතින් පාත්‍රි පීරාන වතුරු බින්දක් නැති වෙන පිළිතුරක හරි පිළිවෙලයි. හරි පිළිවෙලයි ලස්සනයි වැඩ. ඉතින් අර අපි කතා කරන වාසකේ ಗುಣ ගැන කතා කරන දේශනාක බොහෝ කාටි සිට සත්‍යත්වමත් පැහැදිලි කරන වාසකේ ಗುಣ. ඒ තරමට කිච්චුල නැතත් අර අපේ මේ සංගයන් වාසීලා යප්පය තුල දකිනවා මේවා අපි. ඒ හැබැයි විශේෂයෙන් භාවනා වන්ට වල එහෙම නාවුදු පුරින් අපිට යන්න කොච්චර දුර තියෙනවද අපි මේ මෙතන ඉඳලා මේ බණ නම් අහනවා ධර්ම සාකච්ඡා කරනවා. නමුත් අර බොහෝ ගොඩාක් තවත් ලස්සනට ගොඩාක් වට කරගෙන ඒක කරන ගමන් තමයි මේ කරන්නේ. හොඳයි බොහෝයට වඩා අපි හොඳයි. ඒක පැහැදිලි. නමුත් අර අපිට චන්ද්‍ර මාසය කියව තරමට යන්න තව දුර තියෙනවා කියන එක නම් මට පුදුලිකව හිතට තියෙනවා. ඉතින් ඒ සඳහා යෑම තුළ මම පුදුලිකව මේ කතා කියන්නේ මට අපි ප්‍රඥාව වඩන දේවල් අපි බොහෝ ගැඹුරින් ධර්මයේ කියන හැමෝගේ ධර්ම දේශනා අහලා ඒක කරනවා. මට හිතුණා මගේ ඇරලා තියෙනවා බුද්ධානුස්සතිය. මගේ ඇරලා තියෙනවා මෛත්‍රිය. සංඝානුස්සතිය. ඒව මගේ ඇරලාද කියලා හිතලා. මේ පැත්තට ටිකක් වැඩිපුර අවධානය යොමු වෙලා මේ පදණම් ස්ටාර්ට් කර ශක්තිමත් කරගන්න ඕනද කියන දේවල් මේ අවශ්‍ය ටිකක් වැඩිපුර හිතට වැදලා කියනවා කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මට ඒ ටික එකතු කරන්න හිතුණා සමායන් මාත්‍රල් දෙයක් කියුණා නะ. මේ දෙයි මම අනිත් කල්ලන් මිතුන් කියවගෙන යන කන්ටි. මාත් ඉතින් සර්ණයි පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා හිතුණා චන්දන මහත්මයාගේ දෙවෙනි එකතු කිරීමත් එක්ක. මොකද අපිට අර හැතරම පසුගිය සාකච්ඡාවකත් මේකෙන් මම පොඩ්ඩක් සඳහන් කරා ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකුත් මේකෙන් සඳහන් කරපු නිසා අපි මේ හැමදේම කරන්නේ මොකටද කියන අර කටු සටහන අපි ළඟ නැති වුණාම. මොකද කටු සටහනක් නැතුව වැඩ කරනකොට අපි අර කතා කරපු විදිහ මම දැන් චන්දන මහත්මයා ඒ සාකච්ඡාවේ හිටියා කියලා අර ගැමුණු කුමාරයා කරන යුද්ධේ වගේ වෙනවා. අතනින් මෙතනින් කරන යුද්ධේ එතුමට තවවාද දුන්නනේ මේක පිළිවෙලකට කරන්න කියලා. එතකොට අපි මේ කටු සටහන හදා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි කියලා හිතෙන්නේ. ඒ කටු සටහන ඉබේම හැදෙනවා කියලා හිතන සම්මා දිට්ඨියට පැමිණුණු ගමන්ම. මෙන්න මේකයි අර සත්‍යචිතමා අපිට ඉතාම පැහැදිලිව කිව්වා මේක මේ නිවන පැත්තටමයි ගලන්නේ කියලා. මේ ගලනවා නමුත් මේ ගලන එක එහාට මෙහාටත් අතුපාරවල් වලත් ගලනවා. නමුත් නිවන පැත්තටම ගලන එක සිද්ධ වෙන්න නම් අර සම්මා දිට්ඨියට යම්කිසි කෙනෙක් පැමිණියොත් ඒ සම්මා දිට්ඨියට පැමිණෙන කෙනෙක් කියලා කියන ලෝකෝත්තර සම්මා දිට්ඨිය මෙතන මම අදහස් කරේ එතනින් එහාට සිදුවෙන දේවල් ටිකක් වෙනස් කියලා හිතෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණෙන තුරු මේ සියල්ල මේ විදිහටම අපට දැනේ කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. තේරුවන් සර්ණයි. යැයි තේරුවන් සර්ණයි. වෙනත් කල්ලාණ මිත්‍රකුට මිත්‍රකුට අවස්ථා තියෙනවා හත් ඉක්මනට වෙන පෙර. තේරුවන් සර්ණයි දලුවත් මාසේ මේ එතනදී මම දැක්කපු දෙයක් කියන්නම්. දැන් අපි අර කලින් කතා කරා වගේ ලෝභ ද්වේෂ මොහ වගේ දැන් ලෝභ ද්වේෂ වගේ දේවල් අතර ඇත්තම සීලය තුළින් මේ වගේ දේවල් අපිට මූලික වශයෙන් ගොඩක් වෙලාවට අහුවෙනවා. ඒ වගේ මේවා මිදෙන්න පුළුවන්. නමුත් එක අර නිකන් පොයින්ට් එකක් අර බ්‍රේක් ත්‍රූ එකක් වගේ තියෙනවා. මේ අර මෝහයට සෑහෙන මේක මේ මම කියන එක්සිස්ටන්ස් එක මේ පැවැත්ම සම්බන්ධයක් තියෙනවා විශාල වශයෙන්. ඒක මන් දන්නේ මේක ලක්ෂණයක් තමයි. ඒක අඩු වෙන තව තවත් ඒක මේ අර අඩු තැනකට අර ඉබේම ඒක හැදලා තින්නේ අර යම් දෙයක් තව එන්න ඕන වගේ නිකන් අපි තුන පහත් තැනකට වතුර ගලන්න වතුරයි දාන්න ඕනේ වතුර තියනවා නම් ඉබේම යන්න වගේ අර ඒක අඩු වෙන තවත් ඒක ස්ට්‍රොง වෙන ගන්න. මොකද ඒ වෙලා තියෙන්නේ ඒක මට දැන්න තියෙදි තමයි ඒක මම එක්සිස්ට් වෙන්නේ නැති ගතියක් තියෙනවා ඒක නැතුව. අන්න එහෙම තත්වයක් ඒකයි අර මට දැන්න තියෙන්නේ. මට නම් ඒක අමාරු ඒ සමහර අමාරු වෙලා තියනවා නම් ඒ අර ඒ ඓතිහා යන්න එතන පණින්න ඒක අර ඒක නැති වෙන ගතියක් තියෙන ඉතින් ඉහා ඒක සෑහෙන මේ ප්‍රගතිමට සම්බන්ධයක් තියෙනවා දලුවත් මහත්මයා එතනින් ඉහා මම හිතන්නේ ඒක තමයි අර චන්දන මහත්මයාත් කිව්වේ ඒ ඓතිහා යවෙන්නේ නැති ඒකයි එතන ඒ එතන අර මං හිතන චිත්‍ර මාධ්‍යයක් කියන්නේ නැත්නම් ඒක වෙන්නේ නැති ඒ තත්ත්වය එතන ඉහට යන තියෙන. තෙරුවන් සරණයි බොහොම පිං මත බොහොම හොඳයි. මං හිතන බොහොම අවබෝධයෙන් කියවිච්ච දේවල් හිතනවා. මේ එහෙම හිතනවා නේද ලාකට අපි යම් යම් අවස්ථාවල මේ අර යමක් සමග එකතු වෙන්න යමක් එළියේ තියෙන මේ බාහිර සංස්කාරයක් සමග එකතු වෙන්න නැති තැන මොකද්ද හිස් බව. ඒක තමයි සංසර්ගගත පුරුද්දින්ද එහෙම එකතු වෙන්නමයි යොමු වෙන්නේ. ඒ අර මේ සුද්දේශනා ඉදින් ඉක මම හිතන අපිට හොයලා බලන්න පුළුවන් යම් යම් තැන් වල කියවුණා ඒ වගේ දේවල් අර එහෙම මේ එකතු වෙන ගතිය ඒක නැති කළ තැන තමයි අර මේ මම හිතන්නේ මුලින්ම කොටස දිහා සිතමා කියුනේ සත්‍ය තමයි අපිට කියලා දුන්නේ මොකද පරික්කීන බව සංජනන වගේ දේවල් ඒ කියන්නේ විශේෂ පුද්ගලික වශයෙන් පැවති යුතුයි කියන වගේ අදහස ඉවත් වෙනවා. ඒ වගේ දේවල් එහෙම වෙන්නේ කෘෂ්ණා ප්‍රහීණ කරපු ඒ මහරහතන් වහන්සේට වගේ වෙන්න ඕනේ. නමුත් ඊටකන් ඉතින් අපිට අර මොකක් හරි සමග එකතු වෙන්න, මොකක් හරි වෙනස් සංස්කාරයක් සමග ආයෙත් තියෙන දැස් සමග එකතු වෙන්න ඒ තියෙන ගතියක් තියෙනවම වගේ තමයි තියෙන්නේ. ඒක එහෙමම තමයි තියෙන්නේ. ඒක තමයි ඒක නෙමෙයි මේ මේක පැත්තේ. ඒ දේ ඒක එහෙමයි කියලා දැනගෙන ඒක ඒ සඳහා නම් අවශ්‍ය කළ යුතු යමක් තියෙනවා. ඒ දේ කරමින් ඉන්න තමයි මම හිතන්නේ අපිට තියෙන්නේ. එහෙම තියෙනවා කියන එක පස්සේ වෙඩිල්ල පස්සට අපි මේ තවත් දේශාගත සිතක් සමාගෙන මෙති කර ගැනීම නෙමෙයි. මම හිතන්නේ මේ தත්ත්වය දකින්නවා. මේක තමයි මේ මේ භූතයගේ தත්ත්වේ. ඒක තමයි ඕනම කෙනෙක්ගේ தත්ත්වය කියලා. ඕනම කෙනෙක් කිසිවක මගේ தත්ත්වය කියලා. ඉතින් ඒ සඳහා කළ යුතු දේවල් බොහෝ පුංචි ඇටියට අපසරක දේවල් මම විශ්වාස කරලා කියනවා. බොහෝ පුංචි ඇටියට දේවල් නැවත සලකා බලන ඉස්සරහට යොදා ගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. මේ කාල වේලාව සත්‍යක බලලා මම හිතන්නේ ගෞරවයෙන් සත්‍යත්වමට වෙනවා. සත්‍යත්වමට සමායන අපි ටික වෙලාවක් කතා කරා. සත්‍යත්වමට වෙනවා අපිට මේ කරනවා මුතු කරලා තව ඉඳන් පහක් දහයක් හරි කමක් නැහැ. අරගෙන හරි කමක් නැහැ. දේවල් ටික පැහැදිලි කරලා දෙන්න සත්‍යත්වමට. සමාවෙන්න මම මේ පුංචි වචනයක් කියන්න තියෙන සමාවෙන්න අපි අර දිල්රුක මහත්තයා කිව්වා වචනේ හරි. අපි යම් තැනකට ඇවිල්ලා මම නැවතිලා තියෙනවා ඒ බැරියර් එක ළඟට ඇවිල්ලා නැවතිලා තියෙනවා. එතන එහාට තමයි යන්න බැරිව නැගලන්නේ. අන්න ඒ වාගේ තත්ත්වයක් සමාවෙන්න. හොඳයි. සඳයි සඳ මහත්තයා බොහොම පිං එක ඉස්මතු කරලා ඉස්සත් ඉතුම කතා ගන්න ඉස්සෙල්ලා අපි නැවතත් ඊටම ගෞරවයෙන් සත්‍යත්වම දෙමු. ද සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මේ වච්චගොත්තක් භික්ෂු කියන බෞද්ධනේ ප්‍රවිද්දි වච්චගොත්ත පරිබ්බාජි කියන ප්‍රවිද්ද. ඉතින් එයාට අර කප්තල මෙතෙන් එන්න විතරයි ඕනේ. කියන්නේ වෙන කොලෙජ් එකකින් අර කොලෙජ් එකට ගියා වගේ. ඉතින් එයාට වෙන බන්ධනයක් තිබුණේ සමහර වගේ කීන්සයිත බන්ධනයක් තියෙනවා නම් ඒවා දාලා යන්න බෑ. මේ එහෙම ඒක වෙලාවක් එනවා. එතකොට ඒක දෙයක් නෙවෙයි ඊට පස්සේ. වෙලාව වෙන ආවම දෙයක් නෙවෙයි එතකොට. ඉතින් ඒ කියන්නේ අවබෝධය ඇති කරගෙන තිබීම වැදගත් වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් වුණා මාරි කොයි වෙලාවකද ඒක ඒ ෆ්ලඩ් ගේට් එක එන වෙලාවක් එනවා. ඒකෙත් සූදානම් වල ඉන්න එකයි තියෙන්නේ. එතකොට ඒක හරියනවා. එච්චර මට කියන්න තියෙන්නේ. මට පුළුවන් ඒක කියන්න. අපි ලබන සත්‍ය අපි කතා කරමු නම් සූත්‍රය මන් නෙවෙයි වුණාට මේ ධම්මදින්න කතාව විශාක ධම්ම දින්න කතාව ගැන ඩිංගක් වැඩිපුර අවධානය යොමු කරන්ට මේ චූර වේදාල සූත්‍රයට අනුනේ ඒකේ චූර වේදාල සූත්‍රය ආශ්‍රිත වෙන කතාවකට එක තන්දරයක් හැටියට අපි ඒකට අවධානය යොමු කරගන්නමු. එතකොට තමාර්ගී වෘත්ති ඉතින් තමාර්ගී වෘත්ති මේක බැලුවා එක එක ක්‍රියා විදීන් පමණ ඇතන. ඉතින් සමහර විට තක්කාල් ගහක් හිතනවා නම් මිරිස් ගහ තම හොඳයි කියලා, මිරිස් ගහ හිතනවා නම් මාර ගහ හොඳයි කියලා. ඒ වෙනසක් නෑ බැලුවාම තියරයි. ඒක අර හිතේ තියෙන දෙයක්. දැන් මතකෙ තියෙන්න ඕන දැන් අර කවුද ගටිකාර ඇත්තගිය හොඳ මියාලුවා ගටිකාර තාම අර තත්ත පරිනිබ්බාය අනාවර්ති ධම්ම රස්මාලෝකයි තත් ඉන්නේ ඇත්ත. එයාගේ යාළුවා ජෝති. එතකොට බුදුහාමුදුරු කාශ්‍යප බුදුහාමු හම්බෙන්ට යන් කියනකොට ඔය තත්ටි ගාපු අයගේ මම්මි තේරුම් යන්තරයි කියන්නේ නැත මුදු මහනයි කියලා කියන්නේ ඔය තත්ටි ගාලේ මොකද ඉබ්‍රාහ්මිනෝ එහෙම කරන්න ඒ කට්ටි කොണ്ട് එක්ක දිගට තියාගෙන ඉන්නවා නැත්තම් එකක් දිගට හදාගෙන ඉන්නවා. ඉතින් එයා තරුණේ එතකොට අවුරුදු 20ක් 30ක් 20ක් ගන්න වෙන්නදී එයා බුදුහාට බැන පිළිසයි කියලා මොකටද ඇත්ත දකලා තිබෙන්නේ මොකද්ද? අවල් දෙයකටද ඔය ශ්‍රමණයෝ දකින්න යන්නේ කියලා. නමුත් ඒ යාළුවා එයා ඇතිගෙන ගිය අන්තිමේදී අර කොණ්ඩෙන් අල්ලගත්ත නාලි පෙච්ච එකම ඊට පස්සේ ඇඳුමින් අල්ලගත්තා. ඒතකොට එයාට හිතුණා මේ මගේ හොඳම මිත්‍රයා මේ පවුල් වශයෙන් බලහම ලොකු වෙනසක් තියෙන මගේ මෙහෙම අල්ලන්න හේතුවක් ඇති කියලා කියලා බලුවා. යා ඊට පස්සේ එයා පැවිදුණා. ඊට අරයට අම්මා තාත්තා හිටි අනාගාමියා කවුද ගතිකා. යා අම්මා තාත්තා පෝෂණය කරගෙන හිටියා. අරය මහනුණා. එයා තමයි හැබැයි බෝධිසත්. ඒ කියන්නේ ඒ බෝධිසත් කියන්නේ එතකොට යා මහනුණා. එයා තමයි මේ කවුද මේ සිද්ධාර්ථ තකින් නම්ින් අන්තිමේදී පහළ වෙච්ච මැනිෆෙස්ටේෂන් එකේ විඥාන ප්‍රවාහය. එතකොට හිතලා බලන්න ඕනේ වගේනේ සරම් බැන්නා බෝසත් සිත බුදුවරේ ප්‍රතික්ෂේප කරා ඉවරා යාර ඒ තමයි භවයෙන් වෙහෙන ගැටි. ඉතින් ඉස්කෙල්ලා වහම ඊට වඩා කිපෙන්න පුළුවන් අතක්ෂේරු කරන්න හොඳ නැහැ හැබැයි කොහොමදවත් ඒ ඔය අවබෝධයෙන්ම හරියනවා එතකොට ඒක හරියනවා එන්සයර් කල්යාණ මිත්‍ර තම පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇසුර කරන්න පුළුවන් තරම් කල්යාණ මිත්‍ර ඇසුර කරන්න උතුම් ගුරුවරුන් හොයාගන්න තිවල්ලාන්ට ඒවල්ලාන්ට එතකොට හරියනවා ඉවල්ලනවා කියන වචන තේරෙන්න ඕන දැන් අපිට දැන් ඉන්නවා මේ මේ මේ මේ අපේ මානෙ ඉන්නවා දැන් අපේ විඥානය තුළ කරක් ගැන උතුම් ගුරුවරු ඉන්නවා ඉතින් මාර්ගයේ ගිහිල්ලා ඒවා බොහොම හොඳ දේවල් බොහොම හොඳයි අපිට කරන්න පුළුවන් ගේ අදිෂ්ඨාන පුරුකුණාම වේසාරජ්‍යප්පත්ත වෙනා එතකොට එහෙනම් බුදුසරණයි මේ සම කල්යාණ මිත්‍රයන්ටම හැම කල්යාණ මිත්‍රයන්ටම අප්‍රමාණ පිං අපිට දැන් තේන කල්යාණ මිත්‍ර කොච්චර අපි උනන්දු කරනවාද කියලා මුළු රාත්‍රියම සූපත් වෙන මුළු දිවා කාලෙම සූපත් වෙන ඒ සාකච්ඡා වලින් පස්සේ සම්මා සම්බුදු සරණයි අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි පිරිසිතින් හොඳ පැතුම් රසක් කරමු මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ මේ ඥාන් කායික හා මානසික වශයෙන් සූපත් බව ලබත්තා පියානන්ද පරම වූ යහපතම දක්කිත්වා නදුවත් මහත්මා ඔබතුමාට බොහෝ පින් කල්‍යාණ මිත්‍රන් මිතුරන් එකතු කරලා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවාට කතා කළ කතා නොකළ හැම දිනාටම ඒ සතුට සහගත චේතනා කුසල චේතනා මේ හදවතේ ත්‍යාගන්ත උත්සාහ කරන සෞදුතප්පින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මොහුකුරා ගොස් සසර වසන තුරු කවර කලිකොත් හැමදාම සුගිත සම්පත් මෙහිමය කල්යාණ ගුණයන්ගෙන් පිරිපුන් උදාර්ගති ඇති මිත්‍රන් මිත්‍රයන් ස්වකරණ ලැබීමෙන් අපේ ශ්‍රේ සඳහාත් අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිස මෙහෙයක් සිදුකරන සඳහාත් පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවා යැයි අධිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු තථාගතයන් වහන්සේට කල්යාණ මිත්‍රාණන් වහන්සේට අපි පරම ශාස්ත්‍ර සම්පත අපි සිස් අපි අර වච්චගොත්ත කලා වගේ ඉන්වහන්සේ කියවා සිරසින් පාදාභිවන්දනය කරනවා කියලා මතක් කරන්න කියලා අපි හදවතට පණිවිඩයක් කරමු ඒ තථාගතයන් වහන්සේගේ පාදාභිවන්දනය කරමු කියලා උන්වහන්සේට නමස්කාර වේවා සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි සාදු